සම්පූරිතාපමිත පාරමිතා බලේන වින්ද්වන්සියෝ කිල කිලේස සමෝහජානං තේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ධ මමලං හදයේට පෙන්වා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නාහං වික්ඛවේ අඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි යේන අනුප්පන්නෝ වා අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ උප්පජ්ජති උප්පන්නෝ වා අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ භාවනා පරිපූරින් ගච්ඡති යතේදං වික්ඛවේ දිට්ඨි සම්පදා දිට්ඨි සම්පන්නස්සේ තං වික්ඛවේ භික්ඛුනෝ පාටිකංකං අනුප්පන්නෝ වා අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ භවිස්සති උප්පන්නෝ වා අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ බහුලීකරෝති ති. ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි, අදත් පින්නතුන් මාසිකව සිදු කෙරෙන සීල භාවනා වැඩසටහනට සහභාගී වී සිටින අවස්ථාව 2024 වර්ෂයේ අප්‍රේල් මාසයේ පැවැත්වෙන බක්පුන් පොහෝ දිනේ වෙනුවෙනුයි පින්නතුන් මේ සීල සමාදන් වෙලා සිටින්නේ. ඉතින් අද දින මේ සිදු කෙරෙන ධර්ම දේශනාවට අපේ පින්වත් කිරුළ හෙටිගොඩ මහත්මයා ආරාධනා කළා. ඉතින් එතුමාත් ඒ මහත්මණිය රම්‍යා හෙටිගොඩ මහත්මියත් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් තමන් නමින් මිය ගිය ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා කරන්නට, ජීවත් වෙන ඥාතීන්ට ආශිර්වාද කරන්නටත් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම උපන්දිනය සමරන මේ මාසේ 22 වෙනිදා සිය ජීවන මගේ 95 වෙනි උපන්දිනය සමරන සිය මෑණියන්ට සෝමාතල් දුව මාතාවට ආශිර්වාද කරන්නට රම්‍යා හෙටිගොඩ මහත්මිය බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ පින්වත් මෑණියන්ට දිගාතරි සම්පත් සැලසේවා කියන ප්‍රාර්ථනාව අපි ඇති කරගනිමු. ඒ වගේම කිරුළ මහත්මයා නමින් මියගිය රැහැබර දෙමාපියන්ට විශේෂයෙන්ම යෝජී ඒබ්‍රහම් පියතුමාට පුණ්‍ය ආනුමෝදනා කරන්නටත්, ඒ වගේම වල්පොල රාහුල මාහිමියන් වහන්සේ ඇතුළු ඒ පරම්පරානුගත මියගිය අපවත් වෙච්ච හැම දෙනාටම පුණ්‍ය ආනුමෝදනා කරන්නට, ඒ වගේම ජිනදාස හෙටිගොඩ පියතුමාට කරුණා හෙටිගොඩ මෑණියන් ඇතුළු ඒ හැම දෙනාටම පුණ්‍ය ආනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් බොහොම සත්භාවයෙන් සිදු කරන පින්කමක් මේක. ඉතින් බොහොම කීර්තිමත් පවුලක සමාජිකයන් විදියට ඉතින් ඔබට හුඟක් සතුට වෙන්න පුළුවන්. අපේ රටට ලෝකෙට වැඩ කරපු වික්ෂුන් වහන්සේලා ඥාතිනි පිරිසක් බිහි කරපු පරපුරක්. ඉතින් වල්පල රාවල හාමුදුරුවෝ අපි දැකලා තියෙනවා අපි මහනෙච්ච මුල් කාලේ. ඉතින් උන්වහන්සේ දකින්නට අපි පින් කළා. එදා 1993 වර්ෂයේදී උන්වහන්සේ මහරගම ධර්මායතනයට වැඩම කළා. ඉතින් එදා අපි දැක්ක උන්වහන්සේ බොහොම වියපත් වෙන අවස්ථාවේ, ඉතින් මුළු ලෝකයක් දැන හඳුනගෙන හිටිය ස්වාමින් වහන්සේ කෙනෙක්. පින්නතුන් දන්නවා වඩ්ඩ බුද්ධ ටෝඩ් කියන පොත, බුදු මඩල ධර්මය පොත, මම හිතන්නේ දැන් එක ලියලා අවුරුදු 75කට වැඩි නේද. අදත් ලෝකේ බුදු දහම අධ්‍යයනය කරන කෙනෙක් මුලින්ම බලන පොත තමයි වඩ්ඩ බුද්ධ ටෝඩ් කියන පොත. ඉතින් ඒ පොත ඇතුළු ග්‍රන්ථ රාශියක් රචනා කරපු ලෝකපතල ස්වාමීන් වහන්සේ කෙනෙක්. වල්පොල රාවල් හාමුදුරුවෝ කියලා කියන්නේ. ඉතින් එවැනි පරපුරක් ඒ පවුලට විතරක් නෙවෙයි අපේ මුළු රටටම කීර්තියක් ඒ ස්වාමීන් වහන්සේ. ඉතින් එවැනි පරපුරකට පුණ්‍ය ආනෝදනා කරන්න බලාපොරොත්තු වන අවස්ථාව. ඉතින් අපි ඒ ස්වාමීන් වහන්සේ ඇතුළු පරපුර හැම දෙනාටමත් ඔබ බණහන ඔබ හැම දෙනාගේම නමින් මියගිය ඥාතීන් හැම දෙනෙක්ම සිහිපත් කරගන්න. ඔබ නමින් මියගිය ආචිල සියලා අමලතා තාත්තලා ඉන්නවා නම් එය හොඳට සිහිපත් කරගෙන අපි එයටත් මේ පුණ්‍ය ආනෝදනා කිරීමට අවස්ථාවක් කරගනිමු. ඒ හැම දෙනාටම පුණ්‍ය ආනෝදනා පිණිස ජීවත් වෙන ඔබේ ඥාති මිත්‍රා දින වෙත්නම් ඒ හැම දෙනාටම දිගහසිරි සම්පත් පිණිස මේ උතුම් පින්කම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි ධර්ම ශ්‍රවණය කරමු. පින්තුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබීම අපේ ජීවිතයටම භාග්‍ය සම්පන්න අවස්ථාවක්. ධර්මයේ සඳහන් වෙනවා චිග්ගල කියලා සූත්‍රය. පඨම චිග්ගල සහ ဒုတိය චිග්ගල කියලා සූත්‍ර දෙකක් තියෙනවා. ඒ සූත්‍රයේ සඳහන් වෙනවා අපේ කොච්චර දුර්ලභ අවස්ථාවක්ද මේ ලබාගෙන තියෙන කියලා. පඨම චිග්ගල සූත්‍රයෙන් සඳහන් කරන්නේ අර කන කැස්බෑ වගේ උපමාව. අවුරුදු 100කට වරක් මුහුද පතුරේ ඉඳලා උඩට එන එකහක් පමණක් වෙනෙන කැස්බෑවේ වියසිදුරෙන් අහස දකින්න වගේ අවස්ථාවක් දුගතිගාමී වෙච්ච කෙනෙක් මනුස්ස ලෝකෙට එනවා කියන අවස්ථාව. ඉතින් කියන්නේ මනුස්ස ලෝකෙන් පල්ලෙහාට වැටුණොත් නැවත මනුස්ස ලෝකෙට එන එක ඉතාම දුර්ලභ අවස්ථාවක් කියලා කියන්නේ. ඊළඟට නැවතත් ඒ උපමාව සඳහන් කරනවා මනුස්ස ලෝකයකට සුගතියකට කෙනෙක් ආවත් ඒ සුගතියට ආපු අවස්ථාවේදී බුද්ධෝත්පාද කාලයක් එළඹීමත් ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් වටා පිටාවක් තිබීමත් අර උපමාව නැවත කියලා කියනවා. අර වගේම කනකස් බෑවේ විය සිදුනේ අහස දකින්න වගේ කටයුත්තක් කියලා. ඉතින් ඔබට හිතා ගන්න පුළුවන් ඔබ මේ ලබාගත් අවස්ථාව කොච්චර දුර්ලභ අවස්ථාවක්ද කියලා. මේකේ අමාරුව වටිනාකම තේරුම් ගත්තොත් පිනතුනේ ඇතැමිට ඔබට නිදිය ගන්න ලෝභ හිතේ. නොනිදා ධර්මයේ ප්‍රැක්ටිස් කරන තරම් උනන්දුවක් ඔබට ඇති වෙයි මේ තරම් වටිනා අවස්ථාවක් නේද මං ලබලා තියෙන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි අපි සමාජයට කියනෝනේ අපි මෙච්චර සමාජයට කරා ලෝකයට කළා ලෝකය මං ගැන ප්‍රශංසා කරන්නේ නැහැ කියලා සමාජයට කියන හිතන අවස්ථා තියෙනවනේ. නමුත් මේ ධර්මයේ සාරය ඔබට ලැබුණත් ඔබට හිතේයි ඔබ දවසේ පැය 24ෙම නොනිදා නොමිලේ වැඩ කළත් ඔබ ලෝකයට ණයයි කියලා. ඒ තරම් දෙයක් ඔබට දැනෙන ගන්නවා. ඒ තරක් නෙවෙයි දැන් මේට කොස්සක් ඉදලා කරගෙන පාරේ දිගට මතුවාගෙන යයි ඔබ. ඒකෙන් හරි ලෝකෙට දෙයක් කරන්න ඕනේ කියලා. ඒ තරම් වටිනා දෙයක් ඔබ මේ ලෝකයේ ඉපදෙනකොට සාරසංගේ කලබලක්ෂයක් පෙරුම් පුරපු බුදුවරයෙක්ගේ දහමක් ලෝකේ අනාවරණය වෙලා ඒ දහම තවත් වසර 2500ක් ස්වාමීන් වහන්සේලා ආරක්ෂා කරගෙන ඇවිල්ලා මේ ඉපදෙන අපි වෙනුවෙන් කොච්චර බලාපොරොත්තු සහිතව කොයිතරම් අප එනකන් මඟ බලන් හිටියාද කියලා. අපි සාමාන්‍යයෙන් අපි කළගුණ සලකන්නේ කියලාම අපි අමතාතර නේද? ඒ අමතාතර අපි සලකන්න පටන් ගන්න ඇත්තටම අම්මගේ කුසියේ අපි පිළිසින ගත්තට පස්සේ නේනි. ඊට කලින් අපිට කවදාවත් උදව් කළේ නැණි කට්ටිය. අපි දන්න විදියට. එතකොට බලන්න ඒ අම්ම තාත්තට වඩා කොයිතරම් හිතලද බුදුවරයෙක් ලෝකේ කටයුතු කරන්නේ. ස්වාමින් වහන්සේලා මේ වසර 2600ක් කටයුතු කළා තියෙන්නේ කොයිතරම් මෛත්‍රියකින් කොයිතරම් දුරදක්නා නුවණකින් කොයිතරම් ලෝකයේ කෙරෙහි අනුකම්පාවෙන්ද කියලා ඔබට හිතා ගන්න පුළුවන්. ඒ නිසා ඔබ ශ්‍රවණය කරන සැබෑ ධර්මය නම් හැබැයි තින් ධර්මයේ නාමයෙන් විවිධ දේවල් කට්ටිය කියනවා. ඒක නෙමෙයි මේ කියන්නේ. හරියට සැබෑ ධර්මය නම් ඔබ ශ්‍රවණය කරන්නේ පින්නතුනි ඒ හැම දහම් පදයකම පිටපස්සේ මේ කියපු කැපවීම මේ කියපු පරිත්‍යාගය තියෙනවා. එනිසා ඒ ධර්මය අහන්න ලැබීම ඔබේ ජීවිතයේ ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් කියලා සලකන්න. ඒකට කියන්නේ ශ්‍රවණානුත්තරිය කියලා. කන් දෙකින් අහන උතුම්ම දේ තමයි ධර්මය ශ්‍රවණය කිරීම කියලා කියනවා. ඉතින් අන්නේ දහම ශ්‍රවණය කරන අවස්ථාව අපේ ජීවිතේ ඉතාම පින්බර අවස්ථාවක් කියලා සලකන්න. අන්න ඒ අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ගැනීමට කියනවා විමුක්තායතනයක් කියලා. ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව විමුක්තියටපත් වෙන අවස්ථාවක් කියලා. කෙලෙසුන්ගෙන් හිත මිදෙන අවස්ථාවක්. රාග ද්වේෂ එකාතකින් තදංග වශයෙන් අනිත් අතින් විස්කම්මන වශයෙන් විතරක් නෙවෙයි සම්පූර්ණම කෙලෙස් ප්‍රහිණ කරන සමුචිත වශයෙන් කෙලෙස් ප්‍රහිණ කරන තියෙන අවස්ථාවක් තමයි ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව කියලා කියන්නේ. එතකොට අපිට බොහෝ වෙලෙ හිතෙන්නේ බණහාලා වාඩි වෙලෙ මෙහෙම බණහනවා බණහන්න ගිහිල්ලා ඉවර වෙලයි ධර්මයේ ප්‍රැක්ටිස් කරන්න කියලා නේ අපි හිතන්නේ නේ. මෙහෙම වාඩි වෙලා බණහනවා ගෙදර ගිහිල්ලා හරි ආරාණයකට ගිහිල්ලා හරි ඇස් දෙක පියාගෙන ඉන්න අවස්ථාවේදී නිවන් දකින්නවා කියලා නේද අපි හිතන්නේ නේ. සෝවානාදී මාර්ගඵල ලබන්නේ ආරාණයකට ගිහිල්ලා ඇස් දෙක පියාගෙන ඉන්නකොට කියලා තමයි අපිට හිතෙන්නේ. ඒකත් අවස්ථාවක් තමයි. නමුත් වෙනතුනි මේ සම්බුද්ධ ශාසනයේ වැඩිපුර පිරිසක් නිවන් දැකලා තියෙන්නේ ඇස් දෙක වහගෙන ඉඳිද්දිද ඇස් දෙක අරගෙන ඉඳිද්දිද ඇස් දෙක අරගෙන ඉඳිද්දි. ඒක හොඳට මතක තියාගන්න. සාරියුත් මොග්ගලන් ස්වාමීන් වහන්සේලා සෝතාපන්න වුණේ, පස්සග මහණන් සෝතාපන්න වුණේ, ඒ දෙපිරිසම රහත් වුණේ, බාහ්‍ය දාරුචීරේ රහත් වුණේ. ඒ බොහෝ සිදුවීම් සිදු වුණේ පින්නතුනේ ඇස් දෙක අරගෙන මේ ධර්මයේ ශ්‍රවණය කරද්දී, මේ ධර්මයේ මෙනෙහි කරද්දී. එනිසා ධර්ම ශ්‍රවණය කරනවා කියන එක සුළුපටු දෙයක් නෙවෙයි පින්නතුනේ. මේ නිවන් දකින මොහතක්. ධර්ම දේශනා කිරීමත් එහෙමයි. සමහර ස්වාමීන් වහන්සේලා පෘථග්ජන කෙනෙක් ඇටියට ධර්මාසන ආරූඪ වෙනවා. ධර්මාසනයෙන් බැහැලියන්නේ සෝතාපන්න කෙනෙක් විදියට. සෝතාපන්න කෙනෙක් ඇතමිට ධර්මාසනෙට එනවා ධර්මය දේශනා කළ ඉවර වෙලා යන අනාගාමී කෙනෙක් විදියට. අනාගාමී කෙනෙක් ධර්මාසන ආරූඪ වෙනවා ධර්මාසනයෙන් බැහැලියන්නේ රහතන් වහන්සේ කෙනෙක් විදියට. ධර්ම දේශනා කිරීම දේශකයන් වහන්සේටත් විමුක්තායතනක් විදියට සලකනවා. ඒ නිසා අපි දෙපිරිසටම යහපත පිණිස හේතු වන දෙයක් තමයි ධර්ම ශ්‍රවණිය ධර්ම දේශනාවත් කියන කාරණා දෙකම. ඒ දෙකම සලකන්නේ විමුක්තායතන කියලා. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රධාන වශයෙන්ම උන්වහන්සේ දේශනා කළේ කාරණා දෙකක් ලෝකෙට අත්පත් කළ දෙන්න. එකක් තමයි මේ සුගතිය මනුසාත්ම භාවයක් ලැබුක් කෙනාට ඒ ලැබුවා වූ සුගතියේ අහිමි නොවන විදියට නැත්නම් මනුස්ස ලෝකයෙන් පල්ලෙහාට නොවන විදියටත් ඒ වගේම සුගතිය තහවුරු කරගත්තු කෙනාට තමන්ට ආධ්‍යාත්මික දියුණුවේ ඉහළට ගිහිල්ලා මාර්ගඵල ලබලා මේ සංසාර චක්‍රයෙන් සම්පූර්ණ නිදහස් වනටත් තමයි උන්වහන්සේ ධර්ම දේශනා කළේ. මෙන්න මේකේ පළවෙනි කාරණය තමයි අපේ දුගතියෙන් අපේ හිත මුදවා ගැනීම. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන අවස්ථාවේදී උන්වහන්සේට විශේෂ ඥානයක් ලැබුණ චුතූපපාත ඥානය කියලා. සත්‍යයන් එක භවයකින් චුත වෙලා නැවත භවයක පිළිසින ගන්න ආකාරය උන්වහන්සේ විශේෂ ඥානයකින් දැක්කා. දැකලා උන්වහන්සේට ලෝකය ගැන පුදුම විදි අනුකම්පාවක් ඇති වුණා. ඒ අනුකම්පාවක් ඇති වුණේ මේ මනුස්ස ලෝකයෙන් නික්මෙන චුත වෙන බොහෝ දෙනා මරණයෙන් පස්සේ ඉපදෙන කොහෙද? මරණයෙන් පස්සේ දුගතිය ඉපදෙන පිනතුනි. මනුසාත්ම භවයෙන් පල්ලිය තැන්වල තමයි ඉපදෙන්නේ. මෙන්න මේක දැකලා උන්වහන්සේට බලවත් සංවේගයක් හටගත්තා. අන්න ඒ නිසා උන්වහන්සේගේ මූලික ආකල්පය වුණේ මේ ඉපදිච්ච සත්‍යයන්ට සුගතිගාමි වෙන මාර්ගය ස්වර්ග මාර්ගය කියා දෙන්න. අන්න ඒ සඳහා කම්මසගතා සම්මාදිට්ඨිය ඉඳගෙන හැකිතාක් දුරට දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා සිදු කරන්න ඕන. දන් දීම, පරිත්‍යාගය අත්හැරීම, ඒ වගේම කායික වාචික සංවරය නැත්නම් පංචශීලය, ඒ වගේම භාවනාව විශේෂයෙන් මෛත්‍රී භාවනාව. මෙන්න මේ කරුණ තුන උපරිම මට්ටමෙන් අපි පාත්‍රා ගන්නට ඕන. මේව සරල විදිහට කළ බෑ පින්නතුනි. සාමාන්‍ය කෙනෙක් හිතන්න පුළුවන් මම මාසිකව දානයක් දෙනවා. අපි දැන් මේට අවුරුදු 15ක දානයක් ගෙදර දෙනවා. මෙච්චර කටින් පින්කම් ගාණක් කරලා තියෙනවා. අපි සුගතිගාමි වෙයි කියලා නේ. එහෙම හිතෙන් හිතේනවනේ සාමාන්‍ය. නමුත් පින්නතුනි බලන්න වහල ඇති කෝසල මල්ලිකාව. කෝසල මල්ලිකාව කියලා කියන්නේ මේ සම්බුදු සසුනේ විශාලතම දානය දීපු කෙනා. මොකද දානේ? අසද්දෘශ මහා දානේ. එක බුදුවරයෙක්ගේ ශාසනයක එකවරක් එක පිරිසකට පමණක් දෙන්න පුළුවන් දානය. ඒක දුන්නේ කොසොරයිතුමාත් කෝසල මල්ලිකාවත්. ඒ තරම් සුවිසහල දානයක් දීපු කෙනෙකුටවත් පිනොතුනි මරණයෙන් පස්සේ සුගතිගාමි වෙන එක පහසුනේ නැහැ. සුගතිගාමි වෙන්න අමාරු නා. එහෙනම් අපි ගැන 아무තෙන් කියන්න දෙයක් නැහැ. අපි දීපු දාණයෙන් විතරක් අනිවාර්යෙන් සුගතිගාමි වෙනවා කියලා අපට සාධිකයක් වෙන්න බෑ පින්නතුනි. එනිසා ඊට වඩා ප්‍රබල විදියට අපේ කුසලයේ අපේ හිත ඉහෙළම තැනක අපි පවත්වා ගන්නට අවශ්‍ය වෙනවා. ඒ සඳහා විශේෂයෙන්ම බුදුරජාන් වහන්සේ මාර්ගය දේශනා කළා. මහා පුණ්‍ය ගංගා අටක් දේශනා කළා. පුඤ්ඤාභිසන්ද කියලා සූත්‍රයක් තියෙනවා. මහා පුණ්‍ය ගංගා පින් උල්පත් අටක් ගැන සඳහන් කරනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ ගැන තියෙන නොසෙල්ලෙන ප්‍රසාදය, ධර්මරත්නය ගැන තියෙන නොසෙල්ලෙන ප්‍රසාදය, සංඝරත්නය ගැන තියෙන නොසෙල්ලෙන ප්‍රසාදය, ඒ වගේම ප්‍රාණඝාතය, සොරකම ආදී මේ පංච දුෂ්චරිතයන්ගෙන් වැළකී සිටීම. මෙන්න මේ කරුණාට බුදු දම සංඝගෙන තෙරුවන් සරණ යාමත්, පංචශීලය ආරක්ෂා කිරීමත් කියන මේ කාරණා අටට කියනවා පුඤ්ඤාභිසන්ද මහා පුණ්‍ය ගංගා පින් උල්පත් අටක් කියලා. එතකොට මේ පින්කම් සාර්ථක වෙන්න නම් පින්නතුනි සුගතිය තහවුරු වෙන්න නම් මේවා නිකන් සරල විදිහට කළ බෑ පින්නතුනි. මේවා උපරිම මට්ටමේ පවත්වා ගන්නට ඕන. ඒ කියන්නේ අපට දවසකට සිහිපත් වෙන කාරණා අතුරින් වැඩිපුරම මේ කරුණාට මතක් වෙනවා. අන්න එහෙම මතක් වුණොත් තමයි අපි සුගතියට සුසුකම් ලැබලා කියලා කියන්නේ. දැන් බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියන එක අපි නිතර කියනවනේ. පංචශීල සමාදන් වීමත් නිතර කරනවනේ අපි. නමුත් පින්නතුනි ඒව භාවනා මට්ටමෙම වැඩෙන්නට ඕන. ඒ කියන්නේ තමන්ට දවසකට මතක් වෙන දේවල් අතුරින් වැඩිපුරම මතක් වෙන කරුණු පාඩපත් වෙනවා මේවා. බුදුහාඳුරන්ගේ බුදුගුණ, ධර්ම කරුණා, සරත් මුගලන් ආදී ස්වාමීන් වහන්සේලා, තමන් රකින්න පංචශීලය, ඒ වගේම මෛත්‍රී භාවනාව. මෙන්න මේ කරුණාට දවසට වැඩිපුර මතක් වෙනවා නම් තමයි තමන්ගේ සුගතිය ගැන තමන්ට කිසියම් විදියක සහතිකයක්, තමන්ට විශ්වාසයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා හිත නිතරම ඉහළම තලයෙන් අපි පවත්වා ගන්නට ඕන. ඒක පිනොතුනේ මරණයෙන් පස්සේ සුගතිගාමි වෙන විතරක් නෙවෙයි. මේ ජීවිත කාලයෙම අපි ඉහළින්ම සතුට විඳින කැමැති නම් මෙන්න මේකයි මාර්ගය. ඒක විස්තරාත්මකව කියනවා සද්ධා, සීල, සුත, ඒ වගේම ඡාග, පඤ්ඤා. ශ්‍රද්ධාව, සීලය, සෘතවන්ත භාවය, ඊළඟට පරිත්‍යාග සීලත්වය, ප්‍රඥාව. මෙන්න මේ කරුණු ටික ඉහළම මට්ටමේ නිතර පවත්වා ගන්නට ඕන. මෙන්න මේක තමයි තමන් සුගතිගාමි වෙනවා කියන එකට තමන්ට තියෙන සහතිකය. ඒ විතරක් නෙවෙයි තමන් නිවන් මාගේ ඉන්නවා කියන එකට තමන්ට තියෙන සහතිකය මොකද්ද? ඒ සහතිකය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග ටික දවසට තමන්ට කොච්චර සිහිපත් වෙනවාද කියන කාරණේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, වාචා, කම්මන්ත, ආජීවාදී මෙන්න මේ කරුණාට තමන්ට දවසට කොච්චර වාරයක් සිහිපත් වෙනවද, කොච්චර තමන්ගේ පුහුණුව මේ කරුණුත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවද, බද්ධ වෙලා තියෙනවද කියන කාරණය. නිසා මේ කරුණ ටික හොඳට මතක තියාගන්න. අමතක වෙනවා නම් ගැදර ගිහිලා හරි ලියාගෙන හරි තියාගන්න. එතකොට එකාතකින් සුගතිගාමි වෙනවා කියන එකට බලන දේ තමයි තමන් තෙරුවන් සරණ යාම සහ පංචශීලයේ සමාදන් වීම විශේෂයෙන්. යතර පරිත්‍යාගය අත්හැරීම කියන එක. මේ දානය කියන එක පින්වතුනි විශේෂ දෙයක් බුදුදහමේ. ඇයි මේ මුලින්ම දානය කියන එක දේශනා කරලා තියෙන්නේ? මේ දානයෙන් තමයි අනේ සියලුම ගුණධම් වලට පිවිසෙන ප්‍රධානතම මාර්ගය විවර වෙන්නේ. දැන් මේ පින්වතුන් හැම දිනෙකම දානය පුරුදු කරන අය, අමඩ කාතර සලකන අය. අන්න ඒ ගුණය නිසා තමයි ඔබට මේ ධර්මය ලැබෙන්නේ. ඔබ දැඩියම ගිජු කෙනෙක් නැත්නම් ලෝභ කෙනෙක් වුණා නම් ඔබට මේ ධර්මය ලැබෙන්නේ නැහැ. ඔබ මේ ලෝභකමේ උභා ඕලාරික මට්ටම දුරු කරපු අය. අනේ නිසා තමයි ඊට ලැබෙන තෑග්ගක් තමයි ධර්මය කියලා කියන්නේ. එනිසා ඔබ හැම දිනෙක සසුරටපත් වෙන්න ඔබ අර සාමාන්‍ය කෙනෙක් වගේ දැඩි ලෝභය තියෙන කෙනෙක් නෙවෙයි. ලෝභය කියන එක සම්පූර්ණයෙන්ම දුර වෙන්නේ පින්නොතින් රහත් වෙනකොට. රූප රාග ආදී සංයෝජන ඉහළ මට්ටමින් ලෝභය රහත් වෙනකම් තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම දුර වෙන්නේ රහත් වෙනකොට. නමුත් ඊට පල්ලෙහා මට්ටමේ තියෙන අර අපාගත වීමට හේතු වෙන ලෝභය දුර වෙන්න අපි මේ මට්ටමේ මානසිකත්වයක් අපට තියෙන්න ඕන. ඒ වුණත් අපි නිතර නිතරම තමන්ගේ මේ සිත ගැන තමන් විමසලා බලන්නට ඕන. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව තමයි පින්නතුණිය අපාගත වෙන බොහෝ දෙනෙක් අපාගත වෙන හේතුව තමයි ලෝභය කියන කාරණය. මොහකට ලෝභ කිරීමද? පිටායේ දේවල්වලට ලෝභ කිරීමද? නෑ පින්නතුණිය. අපේම හරියම්බ කරපු අපේම ධනය අපේම දරුවන්ට අපේම දේපල වලට ආසා කරලා තමයි බොහෝ දිනක් මරණයෙන් පස්සේ දුගතිගාමී වෙන්නේ. මරණයෙන් පස්සේ දුගතිගාමී වෙන බොහෝ දිනක් යන කොහෙටද? යන්නේ පින්තුනි ප්‍රේත ලෝකෙට. ප්‍රේත ලෝකෙ ඉපදෙන ප්‍රධානතම හේතුව තමයි ලෝභය කියන කාරණය. ඒ නිසා විශේෂයෙන්ම තමන්ගේ දරුවන් ඥාතීන් දේපල ටික අත්හරින්න පුළුවන් මානසිකත්වයේ තියෙද කියලා නිතර නිතරම තමන්ගේ මනස ගැන චෙක් කරලා බලන්න. මේක තමයි බුදුහම දේශනා කළේ කලින්ම සබ්බේ පීහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ අබින්නම් පච්චය කිතම්මං. තමන් ප්‍රියමනාප කැමති සියලුම දේවල් වලින් තමන්ට වෙන් වෙලා යන්නට සිද්ධ වෙන බව නිතර නිතර මෙනෙහි කරන්න කියලා. මේක දවසට එක මොහොතක් හරි පිනතුනි සිහි කරන්න. මේ වන විට තමන්ට යම් කිසි දෙයක් තියෙනවා නම් ඒව අත්හැරලා යන්න තමන් සූදානම්ද කියලා බලන්න. ඒකෙන් කියන්නේ පිනතුනි මේ ටික ඔක්කොම දන් දෙන කියලා නෙමෙයි මේ කියන්නේ, වරදවා තේරුම් ගන්න එපා. ඒ ටික අවම වශයෙන් තමන් දැනට ආදරය කරනම කෙනා තමන්ගේ දරුවන්ට හරි අත්හැරලා යන්න පුළුවන් මානසිකයක් තියෙනවද කියලා බලන්න. ඔච්චරයි තියෙන්නේ. බොහෝ දෙනෙක් පින්නතුන් අඩුම ගානේ තමන්ගේ ළඟම ඥාතීන්ටවත් මේක අත්හරින්න පුළුවන් මානසිකත්වයක නෑ බොහෝ දෙනෙක්. අන්නේ කියන්නේම අපට අපේ සුගතිය ගැන සැකයක් තියෙනවා කියන එක. සාතිකයක් වෙන්න බෑ කියන එක. ඒ නිසා ආම වශයෙන් තමන්ට දැන් මේ මොහොතේ තියෙන දෙයක් තියෙනවා නම් ඒ ටික තමන්ගේ දරුවන්ට, ස්වාමිභාරයවන්ට, සහෝදර සහෝදරයන් හෝ තමන් දැනට වැඩිපුරම විශ්වාස කරන, ආදරය කරන කෙනාට හරි මේ ටික දීලා යන්න පුළුවන් මානසිකත්වයේ ඉන්න. අන්න ඒක තමයි ආත්මසුඛ පරිත්‍යාගය කියන්නේ මේකයි. ඒ වගේම පින්නතුනේ තමන් දැනට කරන දේවල් වලදී කිසියම් පරිත්‍යාගයක් ඇති කරන්න. දානයයි පරිත්‍යාග සීලියත් අතර වෙනසක් තියෙනවා. දානය බොහෝ විට අපි දෙන්නේ අපිට තියෙන වැඩිපුර දෙයක් තමයි දෙන්නේ. නමුත් පරිත්‍යාගය, ආත්මසුඛ පරිත්‍යාගය කියන්නේ ඊට වඩා ගැඹුරු දෙයක්. ඒ කියන්නේ තමන් ටිකක් තමන්ට දැනෙන විදිහට අත්හැරීම. තමන් දැනට පරිභෝග කරන දෙයින් දෙයක් අත්හැරීම. නැත්නම් වෙනත් විදිහක කියනවා නම් දැනට තමන් රැකියාවක් කරනවා නම් ඊ රැකියාව කරන දවසක් කැප කළා තමන්ට වෙනත් කෙනෙක් වෙනුවෙන් පින්කමක් වෙනුවෙන් කැප කරන්න පුළුවන්ද කියලා බලන්න. බොහෝ දෙනාට හරිම අමාරුයි මේක. ඇතැම් වෙලාවට ලොකු දානයක් දෙන කැමති. හැබැයි වැඩ කරන එක දවසක් කැප කරන්න බෑ කෙනෙකුට. එහෙම වගේ කීම වැඩ කරන එක හොඳ දෙයක්. හැබැයි ඒ වුණාට පින්නතුනේ ඒක ඕන වෙලාවක කැප කරන්න පුළුවන් මානසිකත්වයක තමන් ඉන්නවා. මේකට තමයි කියන්නේ ආත්මසුඛ පරිත්‍යාගය කියලා. හැබැයි අපි ලෙඩක් එහෙම වුණොත් නම් කොහොම හරි නිවඩු දාගෙන යනව නේද? දරුවෙක් අස්සේ නිවුණොත් නම් යනවා. නමුත් ඒක නෙමෙයි පින්නතුනේ. ඊට වඩා වෙනත් කෙනෙක් වෙනුවෙන්, ධර්මයේ වෙනුවෙන්, මේ තෙරුවන වෙනුවෙන් ඒ එක දවසක් තමන්ට අඩුම ගානේ අවුරුද්දකට දවසක් හරි කැප කරන්න පුළුවන්ද කියලා තමන් ගැනම තමන් පරීක්ෂා කරලා බලන්න. මෙන්න මේකට තමයි ආත්මසුඛ පරිත්‍යාගය කියලා කියන්නේ. මේකත් එක්ක අපේ ලොකු ගුණධම් ටිකක් වර්ධනය වෙනවා. ඒ විතරක් නෙවෙයි මේත් එක්ක අපට ලෝකේ තියෙන වටිනාම දේ මුණ ගැහෙනවා. වටිනාම දේ තමයි කල්යාණ මිත්‍රත්වය තුළින් අපට ලැබෙන සද්ධර්ම ශ්‍රවණය කියන කාරණේ. වෙනත් විදියකින් කියනවා නම් පින්නතුනි අද අපට ධර්මයේ යම්කිසි ප්‍රමණයකට ලැබෙනවා නම් ඒ ලැබෙන්නේ තමන්ගේ පරිත්‍යාග සීලිතේ ප්‍රමාණයෙන්. තමන් යම් කිසි දෙයක් අනිත්‍ය වෙනුවෙන් කැප කරන මට්ටමට තමයි තමන්ට මේ ධර්මයේ ඉහළම දේ ලැබෙන්නේ. ඒක වේලාම කියලා සූත්‍රයේ සඳහන් වෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ හුඟක් දේවල් දෙන්න කියන එක නෙමෙයි මේ කියන්නේ පින්නතනි. වරදා තේරුම් ගන්න එපා. ලොකෝ දෙයක් ලොකෝ කන්දක් වගේ ගොඩ ගහලා දන් දෙන්න කියලා නෙමෙයි මේ කියන්නේ. දෙන පොඩි දේ හරී සක්කච්ඡන් දානන්දේති, සාත්තන් දානන්දේති, චිත්තිකත්වා දානන්දේති, අනපවිද්දන් දානන්දේති, ආගමන දිට්ඨිකෝ දානන්දේති කියන කාරණාවලින් දන් දෙන්නට ඕන. සක්කච්ඡන් දානන්දේති කියන්නේ හොඳට සකසලා දන් දෙන්නට ඕන. සාත්තන් දානන්දේති කියන්නේ සිය දෑතීම දන් දෙන්නට ඕන. චිත්තිකත්වා දානන්දේති ගෞරවයෙන් දෙන්නට ඕන. ආගමන දිට්ඨිකෝ දානන්දේති කම්පල අදහගෙන දන් දෙන්නට ඕන. අනපවිද්දන් දානන්දේති නිතර නිතර දානය පුහුණු කරන්නට ඕන. අන්න එහෙම කරනවා නම් Tamanට පුළුවන් මට්ටමින් දුන්නට කමක් නැහැ. සූත්‍රෙම සඳහන් වෙනවා මේ දන් දෙන කෙනා දෙන්නේ කාඩි හොද්දයි සුළු සහල් වතුයි කියලා. මිරිස් හොද්දයි වතුයි දෙන්නේ යා. මිරිස් හොද්දයි වතුයි දුන්නත් කමන්නේ ඒ දෙන දේ උපරිම හොඳට Taman දෙන්නට ඕන. Tamanට තියෙන ඒ දේ නම් ඒ දේ දුන්නත් කමක් නැහැ. හැබැයි ඒක අර ලක්ෂණ වලින් දෑතින් මනාව සකසලා ගෞරවයෙන් කම්පල අදහගෙන එක දෙන්නට ඕන. නිතර නිතර දෙන්නට ඕන. අන්න ඒකෙන් තමයි තමගේ ගුණේ වැඩෙන්නේ. ඒ නිසා මේ දානය කියන එක පින්නතුනි ජීවිතේට හුඟක් සම්බන්ධ වෙලා තියෙන දෙයක්. ඒකාන්තයෙන් කල්යාණ මිත්‍රත්වයේ ඔස්සේ සද්ධර්මය ලැබෙනටත් අනිත් අතින් දුගතිගාමී මාර්ගයෙන් මිදෙනටත් මේ දෙකටම හේතු වන දෙයක් තමයි දානය කියලා කාරණා. ඒ නිසා ඒකෙන් හුඟක් සැලකිලිමත් වෙන්නට ඕන. ඒ දානේ අපි පටන් ගන්න පින්නතුනේ අපේ අම්මට තාත්තට සැලකීමෙන් තමයි පටන් ගන්න ඕන. දානේ මුලින්ම පුරුදු කරනවා කියදරදී. ඇයි Tamante මේ ජීවිත දානේ දීපු තමගේ අම්මා තාත්තා ජීවත් වෙනවා නම් ඊයයි ලෝකෙ කොහේ ජීවත් වුණත් ඒ අය වෙනුවෙන් Tamanne කරන්න පුළුවන් උපරිම කැපවීම කරන්න. ඒක Tamante පින්කමක් විතරක් නෙවෙයි පින්නතුනේ ඒක බ්ලෙසින් එකක් Tamante. මාතාපිත උපට්ඨානං ඒ තමංගල මුත්තමන් කියන්නේ අපේ අම්මට තාත්තට සැරකීම සුප්‍රීම් බ්ලෙසින් එකක් කියලා කියනවා. අන්නේ ආශිර්වාදී ජීවිතේ ලබා ගන්න පිණිස ජීවත් වෙලා ඉන්නවා නම් මිය ගියා නම් ඊටත් වඩා ආශිර්වාද ලබා ගන්න පුළුවන්. මිය ගියපු දෙමව්පියන්ට පුණ්‍ය අනුමෝදනා කරන්න. මේ ආත්මය අම්මලා තාත්තට විතරක් නෙවෙයි. මීට කලින් ආත්ම භාවවල දෙමව්පියන්ටත් පින් අනුමෝදන් කරන්න. අවුරුද්දට දවසක් හරි පින්කමක් කළා. මේකත් ඉතාම වැදගත් කාරණයක් පිනතුනි. අපිට දැමිට මේක හිතෙන්නේ නැහැ ඉතින්. මේ අම්මල තාත්තලගේ දරුවන්ගේ තියෙන සම්බන්ධතාවය එක ආත්ම භාවයකට විතරක් සීමා වෙන්නේ නැහැ පිනතුනි. මේක සසර බොහෝ කාලයක් යන එකක් මේක. බොහෝ විට අපෙන් පින් බලාපොරොත්තු වෙන සමහර දෙමව්පියන් පින් අනුමෝදන් වෙන්නේ ඉන්නේ පල්ලිහා තැන්වල ඉඳලා. ඒ බොහෝ විට මේ ආත්ම භාවයේ දෙමව්පියන්. නමුත් පිනතුනි තව වැදගත් කාරණයක් තියෙනවා. සුගතිගාමී වෙලා ඉන්න අපේ දෙමව්පියන් එනවා මීට කලින් ආත්ම භවවල අය. ඒ ඇයට අපි කරන කියන දේවල් හොඳට පේනවා. ඒ අය අපෙන් පින් බලාපොරොත්තු වෙන්නේ දානෙන් විතරක් නෙවෙයි සීල භාවනා දෙකෙන් තමයි අපෙන් පින් බලාපොරොත්තු වෙන්නේ. අපි සිල්වන්ත වෙලා අපි භාවනා කරලා ඒ ඇයට පින් අනුමෝදන් කරා කියලා තමයි ඒගොල්ලන් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා දානේ පූජා කරලා විතරක් නෙවෙයි ඥාතිනි පින් අනුමෝදන් කරන්න පුළුවන්. ආසංකේය කියලා සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. ඒ සූත්‍රයේ සඳහන් වෙනවා සිල්වන්ත වෙලා සිල් රැකලා තමන්ගේ අතීත ඥාතීන්ට පුණ්‍ය ආනමෝදනා කරන්න පුළුවන් කියලා. එනිසා ඔබ සිල්වන්ත වෙනකොට මීට කලින් ආත්ම භවවල අම්මල තාත්තලා ඔබ දිහා බලලා හුඟා සතුට වෙනවා කියලා කියනවා. එයා තාම සලකන්නේ ඔබ ඒ අයගේ දරුවෙක් විදියට. ඇයි හේතුව ඒගොල්ලන් ඇතැම් විට මනුස්ස ලෝකේ ඉඳලා චුත වෙලා ඇතැම් විට බොහෝ කාලයක් දිවි ලෝකේ ඉන්නවා. අපි ඇතැම් විට ආත්ම භව ගානක් මනුස්ස ලෝකේ ඉපදේ ඉපදේ අලුත් අම්මල ලැබල තියෙනවා. නමුත් එයාලගේ අවසාන දරුව අපි ඇතැම් විට මනුස්ස ලෝකේදී. ඒ නිසා යාල සුගතිගාමී වෙලා ඉන්නවා. අපි ආත්ම භව ගානක් ගියත් ඒගොල්ලන්ට අපිත් එක්ක ඊටාම ළඟ සම්බන්ධය මේක තියෙනවා. අන්න ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. එනතුරු මේක ඉතාම වැදගත් කාරණයක් අපිට බොහෝ විට නොසිතෙන පැත්තක් මේක. මේ කාරණයට අනුවත් අපි එයට පින් අනුමෝදන් කරන්න ඕන. ඒ වගේමයි අපිත් මේ දුගතියට නොයන විදියට පින්නතුනේ අපේ හිත හොඳට සකස් කර ගන්නට ඕන. ඒකට පුළුවන්කම තියෙන අපි කරන දානය, සීලය, බුද්ධ පූජාව, මේ හැම දෙයක්ම පිනොත්තුනි භාවනා මට්ටමේම කරන්නට ඕන. අපි දෙන දානීය දානයක් විතරක් නෙවෙයි, ඒ දානය දීලා ඒ දානයේ ආනිසංස නැවත නැවත හිතන්නට ඕන. ඒක ඡාගානසති භාවනා කරගන්නට ඕන. අපි රකින්න සීලය සීලය විතරක් නෙවෙයි, ඒක සීලානුසති භාවනා කරගන්නට ඕන. තමා රකින්න සීලය ගැන හිතන එක භාවනාවක්, ඒක ඡාගානසති භාවනාවක්. ඒ කාල පින දිනු කරගන්න ක්‍රමයක්, ඒක හිත සමාධිමත් කරගන්න ක්‍රමයක්. අපි ස්වාමීන් වහන්සේලාට දානේ පූජා කිරීම හුදෙක් දානේ විතරක් නෙවෙයි, ඒක සංඝානුසති භාවනා කරගන්නට ඕන. සාංගික දානේ. ඒ නිසා සමහර ඇත්තන් දාන උයනකොට අපි දැකලා තියෙන ආරණ්‍ය වලට එහෙම ගිහලා දාන වෙනකොට එළි වෙනකන් සංඝගුණ කිය කිය තමයි දාන උයන සමහර අය. සංඝ රත්නයේ ගුණ සජ්ජහානා කරමින් දාන උය නැත්තම් අදටත් ඉන්නවා. ඒ නිසා ඒක භාවනාවක් ඉදිරියම කරන්න ඕන. සරුවත් හාඳුර, මුගලන් හාඳුර, මහකාශ්‍යප හාඳුර වගේ ඒ උතුම් ස්වාමීන් වහන්සේලාගේ ජීවිත කතා කියව කියව හිත හිත ඊට අදාළ ගාථා තේර තේරි ගාථා තියෙනවා නම් ඒ අසමින් අපට ඒක කරන්න පුළුවන් නම් බහනක් විදියට ඒකෙන් තමයි පිනුගත් දිනුවෙන්. ඒ වගේම පින්නොතනි අපේ දෙවියන්ට පුණ්‍යානුමෝදනා කිරීම හුදෙක් පුණ්‍යානුමෝදනා විතරක් නෙවෙයි, ඒකත් බහනක් විදියට කරන ක්‍රමයක් තියෙනවා. ඒකට කියන්නේ දේවතානුස්සතිය කියලා. මේ වගේ කාරණා ධර්මයේ සඳහන් වෙනවා. ඒ නිසා නිතරම පින්නොතනි අපි කරන දේ ඉතාම ඉහලින් කුසල් වැඩෙන විදියට ආනිසංස දැනගෙන උපරිම කැපවීමෙන් ඒ කරන දේ කරන්න. අපි බොහෝ විට පින්නොතින මහා ලොකු පින්කම් කරනවා, ලොකු කාලයක් කැප කරනවා, ලොකු ධනෙකුත් වැය කරනවා. නමුත් ඒක ආනිසංස සිද්ධ වෙන විදියට බොහෝ විට කරන අඩුයි. ඒ නිසා තමන්ගේ පින්කමක් නෙවෙයි පින්නොතින පිටක කෙනෙක් කරන පින්කමකට උනත් සහභාගී වුණාට කමන්නේ. ඒකට සම්පූර්ණයෙන්ම ශ්‍රද්ධාවෙන් ඒකේ ආනිසංස දැනගෙන කැපවීමෙන් ඒක කරනවා නම් අපට කිසිදු වියදමක් නොකර ඇතැම් විට වෙනත් කෙනෙකුගේ පින්කමකිනුත් අපට සුගතිගාමී වෙන්න පුළුවන්. එහෙම අවස්ථාව ගැන සඳහන් වෙනවා. අනාථ පිණ්ඩික සිටුතුමා සවැත්නුවර ජේතවනාරාමයේ පූජා කරනකොට ඒ ගැන දැකලා සතුටු වෙච්ච දුප්පත් බ්‍රාහ්මණේ විහාරස්ථානයේ පූජා කරපු සිටුතුමා දිවි ලෝක යන කලින් අර පින් අනුමෝදන් වෙච්ච මේ මිනිස්සයා දිවි ලෝකේ ගියා කියලා සඳහන් වෙනවා. එනිසා මේවා අපි ඉගෙන ගත්තොත් පින්නතුනි අපිට හැම වෙලාවෙම පින්කම් කරන අවස්ථාවක් එනවා නේද? අපි අතීතයේ කරපු පින්කම් හිත හිත අපට කුසල වැඩි කරගන්න පුළුවන්. අපේ යහළු මිත්‍රාදීන්ගේ ගෙවල් වල පින්කම් වලට සහභාගී වෙලා අපට පින්කම් කළා, ඒවට සම්බන්ධ වෙලා පින් වඩා ගන්න පුළුවන්. ඒ නිසා අපි අපේ කුසලයේ උපරිම දිනු කරගනිමු. ඉතින් ඒ සඳහා හේතු වන විශේෂ සූත්‍රයක් අද අප මාතෘකාව වශයෙන් තෝරාගත්තේ සංයුත නිකායේ මහා වග්ගයේ එන මග්ග සංයුත්තේ වෙන සූත්‍රයක්. මේ සූත්‍රේ නම දිට්ඨි සූත්‍රය. දිට්ඨි කියන වචනේ තේරුම් කීපයක් තියෙනවා. එකක් තමයි මිච්ඡා දිට්ඨියට දිට්ඨි කියලා බුදුදහමේ කියලා තියෙනවා. ඒ වගේම දිට්ඨි සම්පදා කියලා කාරණයක් තියෙනවා. ඒ දිට්ඨි සම්පදා කියලා කියන්නේ සම්මා දිට්ඨියට, ප්‍රඥාවට. එතකොට දිට්ඨි කියන එක සාමාන්‍යයෙන් දිට්ඨි කියන්නේ මිච්ඡා දිට්ඨිය වලට සියලු දෘෂ්ටි ප්‍රහාණය කරන්නේ බුදුහාඳුර ධර්ම දේශනා කළේ කියලා ධර්මයේ සඳහන් වෙනවා. හැබැයි යතරේ දිට්ඨි සම්පදා කියලා කාරණයක් සඳහන් වෙනවා. දිට්ඨි පත්ත කියලාත් කියනවා. සම්මා දිට්ඨි කියලාත් කියනවා. ඒ කියන්නේ පිනතුනේ ප්‍රඥාවට. එතකොට අද අපි මේ කතා කරන දිට්ඨි සූත්‍රයෙන් තියෙන්නේ මොකක් ගැනද? සම්මා දිට්ඨිය ගැන. අන්නේ සම්මා දිට්ඨිය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය ලැබෙන්නට, ඒක බහුලව කරන්නට හේතු වන ප්‍රධාන කාරණය කියලා සඳහන් කරනවා. නාහම් බිකේ අඤ්ඤං ඒක ධම්මමි සමනුපස්සාමි යති ධම්ම බිකේ අනුපන්නෝවා අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ උප්පජ්ජති උප්පන්නෝවා අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ භාවනා පරිපූර්ණං ගච්ඡති යති ධම්ම බිකේ දිට්ඨි සම්පදා. නෝපන්නා වූ ආරියස්ඨාංගික මාර්ගයේ උපදින්නත්, උපන්නා වූ ආරියස්ඨාංගික මාර්ගයේ බහුලව කරන්නට දිනු වෙනටත් හේතු වන ප්‍රධානතම කාරණේ විදිහට දේශනා කරන්න මොකද්ද? දිට්ඨි සම්පන්න බව, සම්මා දිට්ඨිය කියන කාරණය. සම්මා දිට්ඨි පුරේජවන් කියලා ධර්මයෙන් සඳහන් වෙනවා නිතරම. සම්මා දිට්ඨිය මුලින් යන්න ඕන කියලා කාරණේ. ඒ නිසා බුදුදහමේ මේ ධම්මග මූලිකම කාරණය තමයි නිවැරදි දැක්ම කියන එක. විෂන් එක මුලින් තියෙනට ඕන. දැන් අපි ආයතන ඍගියත් ඔබ දැකලා තියෙනේ දැක්ම සහ මෙහෙවර කියලා තියෙනවනේ. විෂන් ඇන් මිෂන් කියලා. බුදුදහමේ විෂන් නෙවෙයිත් තියෙනවා, මිෂන් නෙවෙයිත් තියෙනවා, රිසාටේකුත් තියෙනවා. දැක්ම, පුහුණුව සහ ප්‍රතිඵලය. දර්ශනය, භාවිතය සහ ප්‍රතිඵලය. නැත්තම් සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන කියලා මේ තුනක් බුදුදහමේ තියෙනවා. ලෝකේ බොහෝ තැන්වල තියෙන්නේ විෂන් එකයි මිෂන් එකයි විතරයි. බුදුදහම විශේෂයි, බුදුදහම රිසාට් එකක් කියලා තියෙනවා. ඒක අරසිංහ මාර්ගයේ කියනවා සම්මා ඥාන සම්මා විමුක්ති කියන්නේ මේකට. විමුක්ති විමුක්ති ඥාන කියන්නේ මේකයි. ඒක සඳහන් කරනවා විමුක්තස්මින් විමුක්ති මිති ඥානං හොති කියලා. අපි කෙලස් වලින් හිත මිදුනට පස්සේ මේ මිදුණු ප්‍රමාණයට තමන් දන්නව, මේ ප්‍රමාණයට තමන් මිදිලා ඉන්නේ කියලා තමන්ගේ රිසාට් එක ගැන තමන් දන්නවා කියලා. මෙන්න මේ තුනම වැදගත් වෙනවා. එතකොට දැක්ම කියලා කියන්නේ මොකද්ද? පේනතුණි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය ලබන්න ආසන්නතම කාරණා දෙක තමයි, එකක් පරතෝ ගෝසය, අනිත් එක යෝනිසෝ මනසිකාරය. නැත්තම් ධර්ම ශ්‍රවණයත් යෝනිසෝ මනසිකාරයත් කියන මේ කාරණා දෙක තමයි සම්මා දිට්ඨිය ලබන්න හේතු වෙච්ච ආසන්නතම කාරණා දෙක. මේ දෙක ලැබෙන නම් ඊට තවත් කාරණයක් මුලින් තියෙනට ඕන. ඒ මොකද්ද? ඒ තමයි කල්යාණ මිත්‍රාශ්‍රය කියන කාරණය. එතකොට කල්යාණ මිත්‍රාශ්‍රයෙන් තමයි අපිට ධර්මය ලැබෙන්නේ. හැබැයි ඒකෙන් කියන්නේ මොහොනට සම්මුඛව හමු වෙන්න ඕන කියලා කාරණයක් නෙමෙයි මේ කියන්නේ. ඉස්සර නම් එහෙම තමයි. ඉස්සර කල්යාණ මිත්‍රයෙක් මොහොනට මොහොන හමු වෙලා තමයි අපිට ධර්මයේ හොමාරු කරගන්න පුළුවන්කම තිබුණේ. නමුත් අද එහෙම නැහැ. අද ලෝකේ ඉන්න ඕනම කල්යාණ මිත්‍රේ ඔබේ ගෙදරටම ගෙන්නව ගන්න පුළුවන්. ඔබේ ෆෝන් එකටම ගන්න පුළුවන්. ඒ පාසුකම් අත තියෙනවා. ලෝකේ තියෙන ඕනම පොතක් ඔබේ ජංගම දුරකථනයට ගන්න පුළුවන්. PDF ෆයිල් එකක් විදියට, නැත්නම් e-book එකක් විදියට. හැබැයි පිනුතුනේ එක ලැබෙන්නේ අපි කොයිතරම් ඒකට මානසිකව සූදානම්ද කියන කාරණේ මත. අපේ ළඟ ගුණය නොවැඩුණොත් අපට එතෙන්ට එන්න පුළුවන් කමක් නැහැ. අපිත් හොඳම දේ හොයන අය බවට පත් වෙන්නට ඕන. අපේ ආකල්පයේ, අපේ ඉන්ටෙන්ෂන් එක ඉහළම මට්ටමේ පවත්වා ගත්තොත් තමයි ඒ මට්ටමට අපට ධර්මය ලැබෙන්නේ. අද අපට යාළුවෝ ටිකක් ලැබිලා තියෙනවා නම් අපේ ගතිගුණ මට්ටමට තමයි යාළුවෝ ටික ලැබිලා තියෙන්නේ. යම්කිසි මට්ටමක යාළුවෝ ටිකක් ඔබට අද ඉන්නවා නම් ඒ ඉන්නේ ඔබ අද දවසේ කැමැති මට්ටමේ යාළුවෝ ටිකක්. අද දවසේ කටයුතු කරන්න කැමැති මට්ටමේ යාළුවෝ ටිකක් තමයි ලැබිලා තියෙන්නේ. දන් දෙන කැමැති නම් දන් දෙන කැමැති මට්ටමේ යාළුවෝ ටිකක් තමයි ඉන්නේ. සීල සමාදන් වෙන නිතරම කැමැති නම් සීල සමාදන් වෙන මට්ටමේ යාළුවෝ ටිකක් තමයි ඉන්නේ. සමත භාවනා වඩන මට්ටමේ යාළුවෝ ටිකක් නම් ඒ මට්ටමේ යාළුවෝ ටිකක් ඉන්නේ. බුදුදහමේ දර්ශනය පැත්තේ කතා කරන යාළුවෝ ටිකක් නම් ඊට අදාළ ගෲප් එකක් තමයි නිතරම ධර්මයම ෂෙයා කරගන්නේ. නැත්තම් වැඩිපුරම රසවත් කෑම වෙන යාළුවෝ ටිකක් නම් ඉන්නේ කෑම වෙන දේවල්ට අදාළ දේවල් ටික තමයි නිතර ෂෙයා කරගන්නේ. නැත්තම් දේශපාලඥයන්ගේ කතා වලට කැමති අය ඉන්නවා නම් ඊට අදාළ කටයුතු ටිකක් තමයි නිතර ෂෙයා කරගන්නේ. එතකොට අද ඔබට ලැබිච්ච යාළුවෝ කියලා කියන්නේ ඔබ අද දවසේ කැමති ප්‍රමාණය කැමති දේට අදාළ යාළුවෝ ටික තමයි ඉන්නේ. ඒ නිසා ඔබ ආකල්ප ඉහළට යන්න ඔබට ඒ මට්ටමේම යාළුවෝ ටිකක් ලෝකෙ මුණගැහෙනවා. ඒ වගේම අනිද්දේ තමයි ශ්‍රද්ධාව කියන කාරණය. මේ ශ්‍රද්ධාව කියන කාරණයත් වෙනතුරු ඊටම වැදගත් කාරණයක්. දැන් ශ්‍රද්ධාව කියව ගමන් අපි හිතන් ඉන්නේ බුදුහාඳුරන්ට ගරු කිරීම, ධර්මයට ගරු කිරීම, සංඝයාට ගරු කිරීම කියලා නේනේ. ඒක ශ්‍රද්ධාව කියලා ගන්න පුළුවන්. හැබැයි මේ ශ්‍රද්ධාව කියන කාරණය බුදුහාඳුරෝ ලෝකේ පහළ වෙන කලිනුත් මේ ශ්‍රද්ධාව ගැන උන්වහන්සේ කතා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උන්වහන්සේ සත්‍ය ගවේෂණය කරන කාලයේදී ආලාර කාලාමට ශ්‍රද්ධාව තිබුණා, මට ශ්‍රද්ධාව තිබුණා. උද්දකරාම පුත්‍රට ශ්‍රද්ධාව තිබුණා, මට ශ්‍රද්ධාව තිබුණා කියලා. මේ සිද්ධාර්ථ සාක්ෂිතමාසෙන් හිටිය කාලේ මේ කියන්නේ. එතකොට තෙරුවන් ලෝකේ පහළ වෙලා නැහැ. එතකොට පින්නතුනි ශ්‍රද්ධාව කියන එකේ සැබෑ තේරුම මොකද්ද? ශ්‍රද්ධාව කියන එකේ තේරුම තමයි තමන්ගේ ජීවිතයට සතුට විමුක්තිය ලැබීම සඳහා තමන් කරන්නේ කුමක්ද කියන කාරණේ ගැන තමන්ට අද දවසේ තියෙන විශ්වාසය. වෙනත් විදිහකින් කියනවා නම් තමන් අද දවසේ කුමන දෙයක් ගැනද වැඩිපුර හිතන්නේ, වැඩිපුර කතා කරන්නේ, වැඩිපුර ක්‍රියා කරන්නේ කියන කාරණේ. මේක පින්නතුනි ඉතාම වැදගත් කාරණයක්. ඔබ අද දවසේ සතුට කියලා හිතන දෙයට තමයි ඔබ වැඩිපුර කැප වෙන්නේ. අද දවසේ ඔබේ රැකියාවට නම් ඔබ හුඟාකම ආදරය කරන්නේ, සතුට වෙන්නේ ඔබ වැඩිපුරම කාලයක් රැකියාවත් එක්ක ඉන්නේ. ඔබ අද දවසේ වැඩිපුරම කැමති ඔබේ දරුවට නම් දරුවත් එක්ක තමයි වැඩිපුරම කාලයක් ඉන්නේ. දරුව ගැන තමයි වැඩිපුර හිතන්නේ. ඔබ අද දවසේ වැඩිපුරම කැමති ඔබේ රූප සම්පන්නියට නම් වැඩිපුරම ඉන්නේ කණ්ණාඩි ළඟ තමයි ඉන්නේ. තමන්ගේ රූපේ ලස්සන කරන දේවල් ටිකත් එක තමයි ඉන්නේ. ඔබ වැඩිපුරම අද දවසේ සතුට ලැබෙනවා කියලා හිතන් ඉන්නේ සින්දු ඇසීමෙන් නම් ඔබේ සින්දු අහමින් තමයි වැඩිපුර ඉන්නේ. මෙන්න මේ වගේ තමයි ඔබ වැඩිපුරම අද දවසේ සතුට ලබනවා කියලා හිතන්නේ භාවනා කළා නම්, සමත භාවනා කළා නම් ඔබ අද දවසේ වැඩිපුර ඉන්නේ ඒත් එක්ක. ඔබ අද දවසේ හිතනවා නම් විදර්ශනාවෙන් වැඩිපුරම සතුට ලැබෙන්නේ, දුකෙන් නිදහස් වෙන්නේ කියලා ඔබ වැඩිපුර ඉන්නේ ඒත් එක්ක. හැබැයි පිනොතින වරදවා තේරුම් ගන්න එපා. මේකෙන් කියන්නේ ඔබ අද කරන වැඩ ඔක්කොම නවත්තලා භාවනා කරන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. කායිකව අපි මේ වැඩ ටික කරද්දී කායිකව කෙනෙකුට උදේ 6 ඉඳන් හවස 6 වෙනකම් රැකියාව කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. කායික වැඩේ කරාට ඔබ මනසින් තෙරුවන් එක ඉන්නේ, මනසින් සද්ධර්මයත් එක්ක, මනසින් සමත විදර්ශනාත් එක්ක ඉන්නේ. වැඩ කරන තරමට පින්තුනේ විදර්ශනා වඩන්න පුළුවන්. ඒ නිසා වැඩ නවත්තල විදර්ශනා භාවනා වඩන්න මේ කියන්නේ. වැඩ කරද්දිම දිත්තේ දිට්ඨමත්タン සුතේ සුතමත්タン මුතේ මුතමත්タン ආදී වශයෙන් මේ දර්ශනයේ ඉහෙළම කරුණෝ ආයතන කුසලතාවේ, ඉන්ද්‍රිය කුසලතාවේ, ස්කන්ධ පිළිබඳ කුසලතාවේ මේවා වඩමින් අපට ආරක්ෂා කරන්න පුළුවන්. මේවා වඩමින් අපට වැඩට යන්න පුළුවන්. ඒ නිසා අපට ශ්‍රද්ධාව කියලා කියන අපි දැනගන්නට ඕන සැබෑ ලෙසම තමන්ට ජීවිතයේ සතුට ලබන දෙයක් නම් අන්න ඒ දේ ගැන තමයි අපි වැඩි ප්‍රසාදිය ශ්‍රද්ධාව ඇති කරගන්නට ඕන. ඒ වගේම ඒ අද තමන් හිතන දේ තමන්ට දීර්ඝ කාලයක් පවත්වා ගන්න පුළුවන්ද කියලා බලන්න. අන්න ඒක තමයි සැබෑ සතුටක ලක්ෂණය. අපි අදාස කරන දේ හෙට දවසේ අපට අහිමි වෙනවා නම්, ඒක ඉක්මනින්ම වෙනස් වෙනවා නම්, ඒ දේ වෙනත් කෙනෙකුට බාර දෙන්න සිද්ධ වෙනවා නම්, එහෙනම් පින්නතුනේ ඒක නියම සතුට ලබන දෙයක් නෙවෙයි. එතකොට බලන්න අද අපි සතුටේ කියලා හිතාගෙන දේවල්, අද අපි වැඩිපුර කාලයක් අප කරන දේවල්, අපේ රැකියාව අපට ඕන, අපි ජීවත් වෙන අවශ්‍ය වෙන එක. ඊට පස්සේ අපි දරුවන්ට ලොකු කාලයක් අප කරනවා. ඒ දරුවත් කවදා හරි දවසක වෙන කෙනෙකුට දෙන්න වෙනවා. අපේ නිරෝගීතාවය ගැන අපි හුඟක් විශ්වාසයෙන් ඉන්නවා. නමුත් කොයි වෙලේ ලෙඩක් හැදෙද්ද දන්නේ නැහැ. අපේ රූප සම්පත්තිය ගැන අපි හුඟක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. ඔබට තේරෙනවනේ දැන් ටිකෙන් ටික රූපේ වෙනස් වෙන හැටිනේ. බොහොම ඉක්මනින් මේ රූපේ වෙනස් වෙනවා පින්නතුනි. මේක එක දිගටම ලස්සන වැඩි වෙන එකක් නෙවෙයි. එන්නම ලස්සන අඩු වෙන එක. එහෙනම් අපි දැනගන්නට ඕන මෙන්න මේකත් එක්ක අපට පාලනය කරන්න බැරි දේවල් නෙවෙයි, අපට පාලනය කරන්න පුළුවන් දේක තියෙන සතුට, ඒ සඳහා කරන කැපවීම අපි ටිකෙන් ටික වැඩි කර ගන්නට ඕන. මෙන්න මේක තමයි සැබෑ බුද්ධිමත් භාවය කියලා කියන්නේ, බුදුදහම කියලා කියන්නේ. මෙන්න මේකට අපට මඟ පෙන්වන දහම. ඒ නිසා තමයි ජීවිතයේ ඉහළම සතුට ලැබෙන කාරණා තමයි සීල, සමාධි, ප්‍රඥා කියන මෙන්න මේ තුන. ඊට නොසරලව කියනවා නම් සමත විදර්ශනා කියන දෙක. තමන්ට දවසට කොච්චරනම් එක කුසල අරමුණක තමන්ගේ හිත සමාධිමත් කරන්න පුළුවන්ද කියන කාරණේ. අනිත් අතින් දවසට කොච්චර කාලයක් තමන්ට විදර්ශනා භාවනාවක හිත සමාධිමත් කරන්න පුළුවන්ද කියන කාරණේ. වෙනත් විදිහකින් කියනවා නම් තමන්ට කොච්චර මයින්ඩ්ෆුල්නස් එක සතිමත් බව පුහුණු කරන්න පුළුවන්ද කියන කාරණේ. කෙටියෙම කියනවා නම් පින්නතුනි සම්පූර්ණ ආධ්‍යාත්මික ගමන වගේ කියලා කියන්නේ අපේ හුස්ම ගැනීමට සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක කොච්චර අපි එකතු කරලා තියෙද කියන කාරණේ. ධර්මයේ ගැඹුරටම ගියාම පින්නතුනි අපි ආනාපාන සති භාවනා වඩන්න කොච්චර දක්ෂද කියන කාරණේ. මෙන්න මේක අපේ හොඳම මිතුරවාට පත් කරගන්න ඕන අපි. අපි බොහෝ විට හිත මිතුරන් හොයාගෙන යන්නේ බාහිරට නේද? හිත මිතුරනේ හොඳ මිතුරන් මිත්‍රයන් හොයාගෙන යන්නේ බාහිරින් හොයන්නේ නේ. ඇත්තම පිනුතුන හොඳ මිතුරා කොහෙද ඉන්නේ? හොඳ මිතුරා තමන්ගේ ළඟ ඉන්නේ. උපතේ පටන් මරණය දක්වා කවදාකවත් අපිව දාලා යන්නේ නැහැ. අනේත් ඔක්කොමයි අපිව දාලා යනවා. අම්මා තාත්තා දෙන අපිව දාලා ගියා. සහෝදර සහෝදරයන් වත් අය අපිව දාලා ගියා. රැකියාව වෙනොත් අපර විස්රාය මන සිද්ධ වෙනවා. තමන්ගේ දූ දරුවනොත් විවාහ වෙලා ඇදට යනවා. තමන් හිටියේගේ තමන්ට අහිමි වෙනවා කාලෙකදී. වෙන ගෙදරකට යන්න වෙනවා. වාහනේ පරණ වෙනවා. මේ ඔක්කොම දේවල් අතරේ පිනතුණු එක දෙයක් අපිත් එක හැමදාම ඉන්නවා. ඒ කවුද? ඒ තමන්ගේ හුස්ම ටික පිනතුණු. අපේ ශරීරය මෙහෙම ගිහිලා පිනතුණු ටිකෙන් ටික දුර්වල වෙනවා. අපේම ගෙදර අපිම සල්ලි දීලා ගත්ත ගෙදර අපිම හදාගත්ත ගෙදර උඩුමහලට උඩ තටුවර නගින බැරි දවසක් එනවා. ඒ වගේම අපි ටිකෙන් ටික ඇවිදින්න අමාරු කාලයක් එනවා අපට. අපිට වාඩි වෙලින්න බැරි අවස්ථාවක් එනවා පින්නතුනි. දිගටම හාන්සි වෙලා ඉන්න වෙනවා. හාන්සි වෙලා ඉන්න අපි අපිට එක පැත්තකට හැරෙන්න බැරි වෙන දවසක් එනවා පින්නතුනි. අපේ අතේ තියෙන දේ අපට කට ළඟට ගන්න බැරි වෙන දවසක් එනවා. ඒ තරම් දුර්වල වෙනවා. අරගෙන තියෙන ඇස් දෙක වහගන්න බැරි තරමට දුර්වල වෙනවා. වහපු ඇස් දෙක අරගන්න බැරි තරමට දුර්වල වෙනවා පින්නතුනි. හරි අමාරුයි හරි ඇස් දෙක බලන්න. හැබැයි එහෙම වුණත් පින්නතුනි අපට අපේ හුස්ම ටික වැඩ කරනවා හොඳට. අන්න අපේ ආනාපාන සතිය පුහුණු කරලා තිබ්බනම් එදාට පින්නතුනි එදාට තමයි ජීවිතේ ලස්සන බලන්න පුළුවන්. එදාට විතරක් නෙවෙයි අපිව නිරෝගී ඉන්න කාලෙත් අපි ආනාපාන සතියත් එක්ක හුරු වෙලා තිබුණොතින් මේක තමයි ජීවිතේ විනෝදාංශය හොබි එක බඩපත් වෙන්නේ. එදාට අපි සතුට හොයාගෙන ඈත යන්නේ නැහැ පින්නතුනි. යුතුයකමක් කරන්න ඈත යන්න පුළුවන්. නමුත් විනෝද වෙන්න කියලා නම් ඈත යන්නේ නැහැ ඊට පස්සේ. සතුට වෙන්න තියෙන තමන්ගේම ගෙදර තමන්ගේම කාමරේ කොට්ටියක් දාගෙන බීම වාඩි වෙලා ඉන්න එක. එහෙම දවසක් අපට එනවා පින්නතුනි. මොකද අපි සතුට හොයාගෙන ඈත ගියාට පින්නතුනි ඒ සතුට බොහෝම සීමිත සතුටක් ලොකු විදමක් කළා පොඩි සතුටක් ලැබෙන්නේ ඒ සතුටෙන් වෙන වෙහෙස නිවා ගන්න තව දවස් ගාණක් අපට කැප කරන්න වෙනවා. දැන් බලන්න දවස් ගාණක විනෝද ගමන ගියා කියලා. යනකොට ඈතට යන්න යන හොඳේ කියලා හිතන්නේ නේ. ඈතට ගියාට පස්සේ කොහමද? ආ යන්නේ කවද නම් ගෙදර ඇවිල්ලා බිය එක ගන්නද ඇඳුම් ටික හොදගෙන ඇඳට වැටෙන්නද කියලා ආයෙ එන්නේ ඊට පස්සේ නේ. මේක තමයි පින්නතුනේ ස්වභාවය. ඒ නිසා තමන්ගේ නිවස තමන් නිවනක් කරගන්නට ඕන. ඒ නිවස නිවනක් වෙන්න නම් ඒ නිවසට දහම තමන්ගේ හුස්මට සතිමත් බව එකතු කරගන්නට ඕන. ඒ නිසා සමස්ත ආධ්‍යාත්මික දියුණුව කියන්නේ එක පැත්තකින් මෛත්‍රී භාවනාව වඩන්න පුළුවන් කාලය සහ අනිත් පැත්තෙන් සතිමත් බව ඇතුළු ආනාපාන සතියට අපි දවසට කොච්චර කාලයක් අප ගන්නවාද කියලා කියන කාරණය. මේක හොඳට මතක තියාගන්න පින්නතුනි. අපේ සමස්ත ආධ්‍යාත්මික දියුණුව කියන්නේ අපි මෙතෙක් කල කරපු හොඳ දේවල්ට අපට ලැබෙන ආනිසංසය තමයි අපට මේ මෛත්‍රී භාවනාවත් ආනාපාන සති භාවනාවත් වඩන්න කොච්චර ධම්මග විවර වෙනවද කොච්චර නම් ඒ සඳහා විවේකය නිරෝගී භාවය පහසු ගන්නට ලැබෙනවාද කියන කාරණය. ඔබ අම්මට තාත්තට සැලකීමේ ඉඳන් මුළු ජීවිත කාලය පුරාම කරපු දේවල්ට ඔබට ලැබෙන තිළිණය තමයි, තෑග්ග තමයි, gift එක තමයි සද්ධර්මය. ඒ ඔබ කළා වූ පින්කම් වලට ලැබෙන ආනිසංසය තමයි ඔබට මේ ධර්මයේ රකින්නට පුළුවන් වටා පිටාව පහසු කණ්ඩික නිර්වාණය වීම. අන්න එතෙන්ට එන්න පින්නුතුනේ මේ දර්ශනය කියන එක සම්මා දිට්ඨිය, දිට්ඨි සම්පදාව කියන එක මුලින් ගමන් කරන්න ඕන. මොකද්ද දිට්ඨි සම්පදාව කියලා කියන්නේ? දැක්ම විෂන් එක. මේක කොටස් දෙකකට බෙදෙනවා. මහාචාර්යතුමාගේ සූත්‍රය දැක් වෙනවා අත්ති වික්කවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤ භාගිය උපදිවේ පක්කා. මුලින්ම සඳහන් වෙනවා සම්මා දිට්ඨියන් පහම වික්කවේ දොයන් වදාමි. සම්මා දිට්ඨිය කොටස් දෙකකට බෙදෙනවා. මොකද කොටස් දෙක? අත්ති වික්කවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤ භාගිය උපදිවේ පක්කා. සාස්රවෝ පුණ්‍ය විපාක ගෙන දෙන සමාධිතියක් තියෙනවා. උපදි සම්පත් ලබා දෙන සමාධිතියක් තියෙනවා. පුණ්‍ය භාගියා කියලා පුණ්‍ය කියන වචනෙම තියෙනවා ඒකේ. ඒ කියන්නේ අපි කරන පින්කම්. අර මංගල සූත්‍රයේ සඳහන් වෙන කාරණා. මාතා පිතු පට්ඨානං දානංච ධම්මචර්යාච කාලේන ධම්මසවනං කාලේන ධම්මසංගච්ඡා ආරති විරති පාපා සමනානච දස්සනම් කතඤ්ඤතා පූජාච පූජනීයානම්. මෙන්න මේ කාරණා තමයි තමන්ගේ ලෞකික කුසලය නැත්තම් පින්කම් වල ආනිසංස පින්වත් බව වැඩි කරගන්න දේවල්. මෙන්න මේ දේ ගැන විශ්වාසය තිබීම, දැනුවත් වීම තමයි සම්මා දිට්ඨිය මුල් පියවර කියලා කියන්නේ. එතකොට අපි ජීවිතයේහි අද මේ සම්පත්තික ලැබලා තියෙන්නේ සසර ජීවිතයේදීත් මේ ජීවිත කාලයේදීත් අපි කරපු මේ පින්කම් ආනිසංස මේ භුක්ති විඳින්න. මේක පින්නතුනි ඊටාම වටිනා භාග්‍ය සම්පන්න අවස්ථාවක් මේක. ඒ පින්කම් වල උපරිම ආනිසංස දැන් මේ ඔබට ලැබෙන අවස්ථාව. ඔබ හොඳම රටක ඉපදිලා ඒ රට ඊටාම දුෂ්කර කාලේ එතන නොහිට ධර්මයේ පුහුණු කරන්න පුළුවන් හොඳ තැනකට මේ හේතු සම්පත්තියෙන් ඔබව ගෙනල්ලා දීලා තියෙන ඔබේ පිණි. ඔබට මේ ඉපදිච්චම රටේ හිටියනම් මෙච්චර ධර්මයේ පුහුණු කරන්න අහන්න ප්‍රතිඵල ලබා ගන්න නොලැබෙන්න තිබුණා දැන් මිට. මේ හැමදේම ඔබට ලැබුණේ ඔබ කරපු පින් කණුත් එක්ක පින්නතුනි. ඒකට නිතර සතුටු වෙන්න ඔබ. ඔබට අඩු ගානේ මధుරවේගුගෙන් හානියක් නැහැ මෙහි ඉන්නකොට. ඈ රස්නෙන් කියලා හානියක් නැහැ. ඔය හැම දෙයකින්ම ඔබ බේරලා අරන් එවලා තියෙන මෙතෙන්ට. බලන්නේ කොච්චර සතුටු වෙනවද මේව නිකන් ලැබෙච්ච නෙමෙයි පින්නතුනි. මේ ඔබට ධර්මයේ රකින්නම ඔබට ලැබිච්ච දේවල් ඒව නිකනුත් ලැබිලා නෙවෙයි ඔබේම ප්‍රාර්ථනාවෙන් ඔබට ලැබිච්ච දේවල්. අන්න එතකොට අපි දක්ෂ වෙන්නට ඕනේ පින තුල ඉඳගෙන ඊට වඩා ඉහළ තැනකට අපේ හිත පවත්වා ගන්න. සම්මාදිට්ඨිය දෙවෙනි කාරණිය තමයි අත්ති බික්කවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකෝත්තරා මග්ගංගා. ආර්ය වූ අනාසර වූ ලෝකෝත්තර වූ ආරිය සංගීක මාර්ගයට අංගයක් වෙච්ච සම්මාදිටියක් තියෙනවා. අන්නේ මොකද්ද? ඒ තමයි චතුරාර්ය සත්‍ය සම්බන්ධ වූ චතුසත්‍ය සම්මාදිටිය. නැත්තම් දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මෙන්න මේ හතර ගැන තියෙන අවබෝධය. වෙනත් විදිහකින් කියනවා නම් දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද කියන කාරණය. දුක්ඛ සත්‍යයයි දුකයි කියලා පින්න තුනේ දෙකක් තියෙනවා. මේක වෙනස අපි දැනගන්නට ඕන. දුක කියලා එකක් තියෙනවා, දුක සත්‍ය කියලා තවත් එකක් තියෙනවා. දුක කියන එක ලෝකේ හැමදාම කටියේ දන්නවා. ලෙඩ වීම, මහලු වීම, ප්‍රිය විප්‍රයෝග, මරණ මේව තමයි දුක කියලා කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ කෙනෙක් අවබෝධ කරගන්නේ ඊටත් වඩා සියුම් දෙයක්. ඒ තමයි දුක්ඛ සත්‍ය කියන දේ. ඒක පින්නතුනි ටිකක් සරල නෑ ඒක. ඒක ගැඹුරු එකක්. ඒකට තමයි කියන්නේ පටිසෝතගාමෙන් නිපුණං දුද්දසං අනුම් කියලා. ඒක උඩුගම් බලන දෙයක්. නිපුණං පඬිත වේදනීය වූ දුද්දසං තේරුම් ගන්න අමාරු සහ අනුම් කියලා කියනවා. ඊටාම සියුම් කාරණයක් ඒක. බුදුහාඳුරේ දා තේරුම් ගත් ධර්මයේ පුබ්බේ අනුනුසුතේසු ධම්මේසු කියන්නේ මෙන්න මේක. පෙර නොයසු විරු ධම්මසක් පහළ වුණා කියන්නේ මෙන්න මෙතෙන්ට. ඒ මොකද්ද? ඒ තමයි මෙන්න මේ දුක සත්‍ය කියන කාරණය. හොඳයි අපි නුදුරි සාදු කරයක් දෙන්න බලන්න හොඳට. හොඳට අයියෙන් සාදු කරයක් දෙන්න. අපි පින්නතුනේ දැන් මේ කතා කරමින් ඉන්නේ බුදුදහම ඉතාම සියුම් කාරණයක් කියනවා දුක්ඛ සත්‍ය කියලා කාරණයක්. මේක අපි අද හිතන ඉන කාරණයට වඩා බොහොම සියුම් දෙයක්. ධර්මයේ සඳහන් වෙනවා දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මොකද්ද කියලා. සාමාන්‍යයෙන් අපි දුක්ඛ කියන එක ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරන්නේ suffering කියලා නේ. නැත්නම් unsatisfactoriness, dissatisfaction මේ වගේ පදයක් තමයි අපි ඉංග්‍රීසි වලින් කියන්නේ. දුක සත්‍ය කියලා සිංහලනොත් කියන්නේ දුක කියලාම අපි කියනවා. නමුත් පින්වතුනි පාලි භාෂාවේ සමහර වචන තියෙනවා කිසිම භාෂාවකට පරිවර්තනය කරන්න බෑ ඒවා. ඒ විතරක් නෙවෙයි පාලි භාෂාවම ගත්තත් ඒව එක එක තැන්වල එක එක අර්ථ සඳහා තියෙනවා. අන්න ඒ විදිහ පද කීපයක් තියෙනවා. එකක් තමයි මේ දුක්ඛ කියන පදය. ඒ වගේම සංඛාර කියන පදය. ඒ වගේම සංඥා කියන පදය. විඥාන මෙන්න මේ වගේ වචන තියෙනවා ඒව ඒ ඒ සන්දර්භයත් එක්ක තේරුම් ගන්න ඕන ඒ භාෂාවට විතරක් ආවෙනක වෙච්ච වචන ඒව වෙනත් භාෂාවකින් තනි පදයකින් කියන්න බෑ ඒව තමයි හුඟක් වචන වලින් ඉස්සර කළේ කියන වෙනවා වැඩි දෙයක් තමයි සිංහලෙන්වත් වෙන තුනේ ඒව කියන්න බෑ සිංහලෙන් කිව්ව ගමන් වෙන අදහසකට යන්නේ උදාහරණයක් ඇටියට අපි කියමු නිබ්බිදා කියන පදේ පාලි භාෂාවේ කියන නිබ්බිදා කියන එක. ඒ නිබ්බිදා කියන එකට සිංහලෙන් කියන කලකිරීම කියලා. නිබ්බිදා බහුලෝ බව කියලා කියනවා කලකිරීම බහුලෝ වාසය කරන කියලා. කලකිරීම කිව්ව ගම අපට හිතෙන්නේ බොහොම දුකසෙන් අතත් නිකටට තියාගෙන බලාගත්තුවත් බලාගෙන ඉන්න එක තමයි කලකිරීම කියලා හිතන්නේ නේ. එහෙම කලකිරීමක් නෙවෙයි බුදුදහමෙන් කියන්නේ. බුදුදහමෙන් කියන්නේ යථාභෝධය කරාට පස්සේ ඇති වෙන බොහොම ප්‍රබෝධමත් අවදිමත් බවක් ඒ කියන්නේ නිබිදාව කියලා කියනවා. අන්න ඒ වගේ සමහර වචන වෙන භාෂාවකින් කියන්න බෑ. ඒ වගේම වචනයක් තමයි දුක සත්‍ය කියන එක. ධර්මයේ සඳහන් කරනවා දුක සත්‍ය කියන්නේ මොකද්ද කියලා. මේක හොඳට හුඟකන් දෙන්න. මේක අපි කලිනුත් කියලා තියෙනවා. නමුත් නැවත වතාවක් හොඳට අවධානයෙන් අහන්න. දුක සත්‍ය කියලා කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරනවා. කියන්නේ කායික දුක්ඛං චේතසික දුක්ඛං තපෙත්වා අවශේෂං දුක්ඛ සත්‍යං කියලා. තේරුම තමයි කිසියම් කායික දුකක් තියෙනවා නම් ඒ කායික දුකත් චේතසික දුකක් තියෙනවා නම් නැත්නම් මානසික දුකක් තියෙනවා නම් ඒ දුක දෙකම හැර වෙනත් දෙයක් තියෙනවා නම් අන්න ඒකයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. දැන් අදාපට දුකක් කියලා ඕනම දුකක් ගන්නව නම් එකෝයක කායික දුකක් වෙනව නැත්නම් මානසික දුකක් වෙනව නේද බුදුදහමේ සඳහන් කරනවා ඒ දෙකටමයිති නොවන තවත් කාරණයක් ගැන මොකද්ද කියන්නේ කායිකං දුක්ඛං චේතසික දුක්ඛං තපෙත්වා අවශේෂං දුක්ඛ සත්‍යං if there anything besides physical suffering and mental suffering that is the noble truth of suffering that is not suffering ඒක දුක්ඛ සත්‍ය හැබැයි ඒක දුකක් නෙවෙයි කියලා. දුකක් නොවන දෙයකට තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ පින්වතුනි. මේක හරියට අපි විස්තර කරොතින් මේක තමයි ලෝකයේ මේ ධර්මයේ ගෙන යන තියෙන ප්‍රධානතම ඩෙෆිනිෂන් එක පින්වතුනි. බුදුදහම දුකයි දුකයි කියලා කියනවා කියලා අපි හැමතැනම කියනෝනේ. දුක්ඛ සත්‍යමයි කියන්නේ චතුරාර්ය සත්‍යමයි කියන්නේ. මේක අසුභවාදී ධර්මයක් කිය කී අපි කියනවනේ නේ බලන්න මේ පදය if there anything besides physical suffering and mental suffering that is the noble truth of suffering that is not suffering කායික දුකයි චේතසික දුකත් හැර වෙනත් දෙයක් තියෙනවා නම් අන්න ඒකටයි දුක සත්‍ය කියලා කියන්නේ ඒක දුක නෙවෙයි කියලා කියනවා ඊළඟට තවත් වාක්‍යයක් තියෙනවා කායිකං දුක්ඛං චේතසික දුක්ඛං දුක්ඛං ච දුක්ඛ සත්‍යං ච කායික දුකයි චේතසික දුකයි කියන දෙක දුකක් වෙනවා දුක්ඛ සත්‍යයක් වෙනවා කියලා මේක එකපාර තේරුම් ගන්න අමාරුයි පේනොතින මුලින්ම අහනකොට අමාරුයි මේක. නමුත් මේක තේරුම් ගන්න බැරි නෑ පුළුවන්. හැබැයි වාර 100ක් විතර අහන්න ඕනේ හැබැයි ඒක. එතකොට තේරුම් ගන්න පුළුවන් මේක. එතකොට මුලින් සඳහන් කරනවා කායික දුකයි චේතසිකක් නොවන දේ තමයි දුක සත්‍ය කියලා. ඊළඟට කියනවා කායික දුකයි චේතසික දුකයි තමට තියෙනවා නම් කියන්නේ ලෙඩවීම, මහලුවීම, ප්‍රිය විප්‍රයෝග, මරණ ආදී ඒකට දුක කියලා කියනවා. ඒකට දුක්ඛ සත්‍ය කියලා කියනවා කියන. මේ මොකද්ද මේ කියන්නේ පින්නතුනි? Physical suffering and mental suffering are the noble truth of suffering and suffering as well. කායික දුකයි චේතසික දුකත් කියන දෙකට ඒකට දුක කියලා කියනවා දුක්ඛ සත්‍ය කියලා කියනවා. අපි ඒක දැන් පැහැදිලි කරලා බලමු. මුල්ම කාරණය බලන්න. කායික දුකයි චේතසික දුකත් නොවන දෙයකට දුක්ඛ සත්‍ය කියලා කියනවා. ඒ මොකද්ද? එහෙම දෙයක් ගැන සාමාන්‍ය ලෝකේ කෙනෙකුට හිතන්නවත් බෑ පින්නතුනි. මෙන්න මෙතෙන්ට තමයි බුදුරෙක් ලෝකේ පහළ වෙන්නේ. මේක තමයි තේරුම් ගන්න අමාරුයි කියලා කියන්නේ. මේක තමයි පොබ්බේ අනනුසුතේසු ධම්මේසු කියලා කියන්නේ පෙර නොයසු විරුද්ධහමක් කිසිඳු ගුරුවරයෙකුගෙන් අසහන් නොදැනගෙන තමන්ගේම ඥාණයෙන් සම්මා සම්බුද්ධත්වයෙන් අපේ බුදුරජාණන් වහන්සේ අනාවරණය කළේ තේරුම් ගත්තේ මෙන්න මේ යථාර්ථය. ඒ මොකද්ද? ඒ තමයි ඇසට රූපයන් ගැටෙන මුල් අවස්ථාව. ඇස රූපය චක්කු විඥානේ චක්කු සම්පස්සේ රූප සංඥා රූප සංචේතන මෙන්න මේ කරුණු ටික පින්නතුනි ඇහැට රූපයක් පතිත වෙලා අපට මේ මුල් එක්ස්පීරියන්ස් එක ලැබෙන මුල් අවස්ථාව ඒක සැපක්වත් නෙවෙයි ඒක දුකක්වත් නෙවෙයි ඒක පිනක්වත් නෙවෙයි ඒක පවක්වත් නෙවෙයි ඒක හුදු විපාක මාත්‍රයක් විතරයි. කනට ශබ්දයක් එන මුල් අවස්ථාව, නාසයට ගඳ සුවඳක් දැනෙන මුල් අවස්ථාව, දිවට රසයක් දැනෙන විපාක මාත්‍රයේ මුල් අවස්ථාව. ඇයි මේකට දුක සත්‍ය කියලා කියන්නේ? මෙන්න මේක තමයි සැබෑම යථාර්ථය. මෙන්න මේක දුකක් අසපකක් නෙවෙයි. මෙතෙන් තමයි මෙන්න මේත් එක තියෙන හිතර තමයි කියන්නේ ප්‍රභාස්වර හිත කියලා. නැත්තම් පවස්ර මිදම් බික වේචිත්තං කියන්නේ මේකයි. අර මුල් විපාක මට්ටමේ ඒ සිත කෙලස් නෙවෙයි. ඒක පිරිසුදු මට්ටමේ අවස්ථාව. අන්න ඒක ෂණිකව හටගෙන විපාක මට්ටමේදී එතනම ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යනවා. ඒ විපාක මට්ටමේදී අපට ඒක තේරුම් ගන්නත් බෑ. විපාක මට්ටමේ ඇහෙන් රූපයක් දකිනවා නම් වර්ණ රූපයේ මූලික අවබෝධය විතරයි ලැබෙන්නේ. ශබ්දයක් අහනවා නම් ශබ්දයේ මුල් අවස්ථාව විතරයි ඒකෙන් අවබෝධය කරන්නේ. ඒක තේරුම් ගන්නේ නිතරම මනෝවිඥාණය. එතකොට මුල් විපාක මට්ටමේදී මේ ස්කන්ධ ටික පහළ වෙනවා. ඒක පිරිසුදු අවස්ථාවක්. ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒකට තමයි දුක සත්‍ය කියලා කියන්නේ. ඒක දුකක් සැපක්වත් නෙවෙයි. අන්න ඒක ශනිකව හටගෙන නිරුද්ධ වෙලා යනවා. ඒක තේරුම් ගන්න ඒක නිරුද්ධ වුණාට පස්සේ මනෝවිඥාණයෙන් අන්නේ මනෝවිඥාණයෙන් තේරුම් ගන්න අවස්ථාවේදී තමයි අවිද්‍යාසහගතව ඒක බැලුවොත් ඒකට ආසා කළා අර පටිසම්පාද සර්කල් එකේ ගිහිල්ලා අවිද්‍යාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං විඥානපත්‍ය නාම රූපං ආදී මෙන්න මේ චක්‍රයේ ගිහිල්ලා ජාතිපත්‍ය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්භවಂತಿ කියලා මේ පරිසම්පාද යන්නේ. මෙන්න මේ මුල් අවස්ථාව තමයි අපේ තථාගත ධර්මය තුලින් තේරුම් ගන්න. ඊළඟ කාරණය තමයි කායික දුකයි චේතසික දුකත් කියන එක ඒක දුක කියලා කියනවා. ඒක දුක සත්‍ය කියලා කියනවා. ඇයි ඒකට දුක සත්‍යයි දුකයි දෙකම කියන්නේ? ඒක එකාතකින් බාහිර ලෝකයේ සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් දුකත් ඒකේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි දුක සත්‍යයක් වෙනවා කියලා කියන්නේ මොකද්ද? අර මුල් අවස්ථාවේ විපාක මට්ටමේ ස්කන්ධ ටික පදනම් කරගෙන තමයි මේ දුකත් හටගන්නේ. මේ දුක කියන කාරණය දුක සත්‍යයෙන් බැහැර දෙයක්වත් නෙවෙයි. නිකන් සරල උදාහරණයක් කියන්නම්කෝ. හැම කාර් එකක්ම කාර්යයකුත් වෙනවා වාහනයකුත් වෙනවා. හැම දුකක්ම දුකකුත් වෙනවා දුක සත්‍යකුත් වෙනවා. හැබැයි හැම කාර් එකක් හැම වාහනයක්ම කාර් එකක් වෙන්නේ නැහැ. හැම දුක සත්‍යයක්ම දුකක් වෙන්නේ නැහැ. හැම දුකක්ම දුකකුත් වෙනවා දුක සත්‍යකුත් වෙනවා. හැම කාර් එකක්ම කාර්යයකුත් වෙනවා වාහනයකුත් වෙනවා. හැබැයි හැම වාහනයක්ම හැම වාහනයක්ම කාර් එකක් වෙන්නේ නැහැ. සමහර වාහන තියෙනවා කාර් නොවන වාහනක් තියෙනවා. එතකොට හැම දුකක්ම දුකකුත් වෙනවා දුක සත්‍යකුත් වෙනවා. හැබැයි හැම දුක සත්‍යෙම දුකක් වෙන්නේ නැහැ. අපි අද විඳින යම් තාක් දුක් තියෙනවා නම් ඒව දුකකුත් වෙනවා. ඒකට පදනම් වෙච්ච දුක සත්‍යයක් තියෙනවා. හැබැයි මේ ලෝකේ කෙනෙක් ඉන්නවා දුක්ඛ සත්‍යය තියෙනවා දුක් නොවිඳින කෙනෙක් ඉන්නවා. වාහනයක් තියෙනවා කාර් එකක් නොවන වාහනයක් තියෙනවා. දුක්ඛ සත්‍යයක් තියෙනවා දුකක් නොවන දුක සත්‍යයක් තියෙනවා. ඒ කාටද? ඔව් රහතන් වහන්සේ අර දුක්ඛ සත්‍ය කියන අර විපාක මට්ටමේ ස්කන්ධ පංචකේ උන්වහන්සේලාට ඉපදෙනවා. නමුත් උන්වහන්සේලා දුක් විඳින්නේ නැහැ. උන්වහන්සේලා ස්වභාවික විදියට ජරා මරණ ආදියටපත් වෙනවා. නමුත් ජරා මරණ දුක උන්වහන්සේලට නැහැ. ඒක නැති කරන්නේ පිරන් පාන කොට නෙවෙයි, රහත් වෙනකොටමයි. ජරා ව්‍යාධි මරණ නැත්තම් ජරා මරණ අජරා මරණ නිවන කියන්නේ ඒක. ඒක උන්වහන්සේ පිරන් පාන අවස්ථාවේ නෙවෙයි ලබගන්නේ. ඒක ආසවක ඥාන ලැබෙන මොහොතෙම ඒ දුක් ටිකෙන් උන්වහන්සේලා නිදහස් වෙනවා. එතකොට පිනොතින් මෙන්න මේක තමයි සම්මා දිට්ඨියේ ගැඹුරම තැන. මෙන්න මෙතන ලැබුණොත් තමයි අපට නියම විදියට ආරක්ෂක මාර්ගය ලැබෙන්නේ. එතකොට මෙන්න මේක තේරුම් ගත්ත පමණට අපට මෙතෙන්ට ශ්‍රද්ධාව හටගත්තොත්, සද්ධාති තථාගතස්ස බෝධින් කියන්නේ මෙතෙන්ට බුදුරජාණන් වහන්සේගේ රහත් භාවයේ අරහත්වයේ විශ්වාස කරනවා කියන්නේ මෙන්න මෙතෙන්ට. එතකොට මෙතන යම් කෙනෙක් තේරුම් ගත්තොත් ඔහුට මොකද වෙන්නේ? ඔහු ඉක්මනටම දුකෙන් නිදහස් වෙන උත්සාහ කරනවා. එතකොට මේ මුල් මට්ටමේ ස්කන්ධ ටික දුක්ඛ සත්‍ය දුරු කරන්න කියලා නෑ බුදුදහමේ. මේකත් වැදගත්ම කාරණයක්. දුක්ඛ සත්‍යම් පරිඤ්ඤය. දුක්ඛ සත්‍ය පිරිසිඳ දැනගන්න කියලා තියෙනවා. එතකොට විපාක මට්ටමේ ස්කන්ධ පංචක ටික දුරු කරන්න කියලා නෑ බුදුදහමේ. විපාක මට්ටමේ ස්කන්ධ ටික දුරු කරන්න කිව්වනම් අපිට මොකද කරන්න වෙන්නේ? අපිට ඇස් දෙක වහගෙන ඉන්න වෙනවා, කන් දෙක වහගෙන ඉන්න වෙනවා. ඉන්ද්‍රිය වාරණ කියලා සූත්‍රයක් තියෙනවා. සූත්‍රෙ මේක පැහැදිලි කරනවා. එක්තරා පාරසරි කියලා බ්‍රාහ්මණයෙක් ඉන්නවා. ඔහු තමන්ගේ ගෝලයන්ට කියන්නේ ඇස් දෙක වහගෙන ඉන්න, කන් දෙක වහගෙන ඉන්න කියලා. වෙනත් ආගමික කෙනෙක්. බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරනවා, එහෙනම් උපතින්ම අන්ධය, උපතින්ම බිහිරි අය භාවිත ඉන්ද්‍රිය පුද්ගලයන්ද නැත්තම් මුනිවරුද රහතන් වහන්සේලාද කියලා ඇහුවා. ඇයි? ඒගොල්ලන් රූප බලන්නෙත් නැහැ, සද්ධාහන්නෙත් නැහැ. අන්ධ කට්ටිය බිහිරි අය. බුදුදහම ඇස් දෙක වහගෙන ඉන්න, කන් දෙක වහගෙන ඉන්න කියලා නැහැ. එහෙමනම් රහත් වෙන හරිම ලේසි. බුදුදහමෙන් කියන්නේ චක්කුණා රූපං දිස්සාන නිමිත්තං ගායි හොති. ඇසෙන් රූප දැකලා නව කර්ම මට්ටමට, කෙලෙස් ඇති නොවන මට්ටමට හිත සංවර කරගන්න ක්‍රමයක් දේශනා කළේ. ඒ නිසා මුල් ස්කන්ධ ටික දුරු කරන්න කියලා නැහැ. මුල් ස්කන්ධ ටික දුරු කරන්න කිව්වොතින් එක් වස් කන්න ආසාදී ටික වහගන්න වෙනවා. නැත්තම් රහත් වෙච්ච ගමන් පිරුණ පාන වෙනවා. ඇයි ඊට පස්සේ රූප දකින්න බෑනේ නං? ඒක දුරු කළනේ. එතකොට ඇහැ ප්‍රහීන කරන්න කියලා තියෙන යම්සි තැනක. හැබැයි ඒක නර අවිද්‍යාවෙන් ගන්න ඇසැ ප්‍රහීන කරන්න කියන්නේ අර විපාක මට්ටමේ පරිඤ්ඤය ඇත නෙවෙයි දුරු කරන්න කියලා තියෙන්නේ. ඒතර පින්නොතනි මෙන්න මෙතන ඉතාම වැදගත් තැනක්. මෙතන ඔබ බුද්ධිමත් නම් මෙතන අල්ලා ගන්න පුළුවන්, අමාරු නෑ. මේක සරලමයි. මේ කියන්නේ ඇස කියන එක තැනකද කියනවා පරිඤ්ඤය කියලා, එක තැනක කියනවා පහතබ්බ කියලා. ඒ පරිඤ්ඤය කියලා කියන්නේ අර විපාක මට්ටමේදී පිරිසිදු දැනගන්නයි කියන්නේ. පහතබ කියන්නේ මොකද්ද? දුක සමුදය සත්‍යයට ඇවිල්ලා අර පටිසම්පාදයේ අංගයක් විදිහට තියෙන සලායතන ටිකයි දුරු කරන්න කියලා කියන්නේ. ඒ නිසා මේ විඥානය කියලා ගත්තත්, සංඥාව ගත්තත්, සංඛාරය ගත්තත් මේ වචන එක එක තැන්වල එක එක සන්දර්භවලින් විස්තර කරනවා. එක තැනක විඥානය පිරිසිදු දැනගන්න කියලා තියෙනවා. එක තැනක විඥානය ප්‍රහිණ කරන්න කියලා තියෙනවා. එක තැනක විඥානය වඩන්න කියලා තියෙනවා. එක තැනක විඥානය සාක්ෂාත් කරන්න කියලා තියෙනවා. එතකොට විඥානම් පරිඤ්ඤයං කියන්නේ අර විපාක මට්ටමේ විඥානය. විඥානම් පහතබ්බං කියලා තියෙනවා නම් මායෝපමංච විඥානං කියලා කියනවා නම් විඥාන මායාවක් වගේ කියලා කියනවා නම් ඒ කියන්නේ මොන විඥානයද? ඒ කියන්නේ අර පටිසම්පාද තුළ තියෙන දුක සමුදය සත්‍ය විදියට කියන විඥානය. අන්න ඒකයි ප්‍රහිණ කරන්න කියන්නේ. ඒ වගේම චිත්තම් පඤ්ඤංච භාවයන් කියලා තන විඥානයක් තියෙනවා. ඒ කියන විඥානය වඩන්න කියලන්නේ. වඩන්න කියන්නේ මාර්ග සත්‍යයේ තියෙන විඥානය. ඒ වගේම ප්‍රඥාවත් ඒ කියන විඥානයක් තියෙනවා. ඒ විඥානය තමයි සාක්ෂාත් කළුතු විඥානය කියලා තියෙන්නේ. එතකොට පින්නතුනේ මෙන්න මේක තමයි මේ ටික ටිකක් අමාරුයි පින්නතුනේ. අමාරු නැට අපට තේරුම් ගන්න බැරිත් නෑ මේක. නිතර නිතර අපි අහනවා නම් ශ්‍රද්ධා පිටව ගන්නවා නම් අපේ කල්පාන්තර ගානක් ඇවිල්ලා අපට මේ අවස්ථාවේ මේක අපට ගිලිහුණෝ තින් පින්නතුනේ මිස්සුණෝ තින් මිස් වෙන්නේ ඒ ධර්මවාදී විතරක් නෙවෙයි මුළු බුද්ධ ශාසනයම අපට හිම වෙනවා. ඒ නිසා අපි කොහොම හරි මේ ටික තේරුම් ගන්න උත්සාහ කරන්නට ඕන. තේරුම් ගන්න අමාරු දෙයම තමයි තේරුම් ගන්නත් උත්සාහ කරන්න ඕන. අමාරු දෙය අයින් කළ වෙන කල හරියන්නේ නැහැ. ගණන් හදන්න අමාරුයි කියලා ගණන් වෙනකොට චිත්‍රපන්තියට ගිහින වැඩක් නැහැ. අනේ ගණන් නම් හරි අමාරුයි ඒ නිසා චිත්‍ර ඉගෙන ගන්න ඕනේ කියලා. එහෙම කරනවද අපි නැන්නේ නේ. කොහොම හරි අමතර පන්තියට ගිහිල්ලා හරි අපි කොහොම හරි ගණන් ඉගෙන ගන්නවා. ගණන් කොහොම හරි පාස් වෙනවනේ අපි. අන්න ඒ වගේ තමයි මේ ධර්මයේ වැදගත්ම කාරණා ටික මේ ටික අපි තේරුම් ගත්තොත් අනිත් ඔක්කොම ටික අපිට ලිහිලියන ගැටලු ටික. මෙතන ශ්‍රද්ධාව ඇති වෙච්ච ගමන්ම අරිෂ්ඨ මාර්ගයට එනවා. ඊට පස්සේ සම්මා දිට්ඨියෙන් පස්සේ සම්මා සංකප්ප වාචා කම්මන්ත ආදී මේ කරුණ ටික ඔක්කොම හරියට අර රේල් පාරෙන් රේල් පීලි දෙකෙන් ඉවතට ගිහපු පෙට්ටියක් කෝච්චි පෙට්ටියක් රේල් පීලි දෙක උඩට තිබ්බ වගේ මෙන්න මෙතන තීරුම් ගැනීමත් එක්ක සද්ධාති තථාගතස්ස බෝධින් කියපු විදියට බුදුරජාණන් වහන්සේගේ තථාගතත්වයේ පිළිබඳ අපි විශ්වාස කරනවා. ඊට පස්සේ අපි දන්නවා මෙන්න මේ මාර්ගයේ ගමන් කිරීම තමයි උජුකෝ නාම සෝමග්ගෝ අභිහා නාම සාදිසා ඍජු මාවත නිවහල් නිදහස් නිදහසේ මාවත. අර නිදහස් මන්දිරය ළඟ තියෙන පාර නිදහස් මාවතනේ නේ. අන්න ඒ වගේ අපිට පිනතුනි නිදහසේ මාවත මුණගැහෙනවා. ඒ තමයි අපේ ජීවිතයේ සියලුම කටයුතු මේ සම්මා දිට්ඨියත් එක්ක යන සම්මා සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි. අපට පින්නතුනේ මීට පස්සේ මෙන්න මෙතෙන්ට ආවට පස්සේ ධර්මයේ හැසිරෙන එක නෙවෙයි අමාරු පින්නතුනේ. ධර්මෙන් අයින් වෙන එක මෙතෙන්ට එනකන් තමයි අමාරු අපට ටිකක්. මේක තේරුම් ගන්නකම් මේක තේරුම් ගත්තට පස්සේ සම්මා වාචාව පිළිපදින්න නෙවෙයි අමාරු. මිච්ඡා වාචාවට යන එකයි අමාරු. මේකට ආවට පස්සේ සම්මා කම්මන්තේ පුහුණු කරන්නේ නෙවෙයි අමාරු. මිච්ඡා කම්මන්තේට වැටෙන එකයි අමාරු. මේකට ආවට පස්සේ අපිට සම්මා වායාමේ නෙවෙයි අමාරු. මිච්ඡා වායාමේ. හරියට වතුරෙන් එළියට දාලා හිටිය මාළුවෙක් හරියට වතුරට නැවත දැම්ම වගේ අපි නියමසේ ජීවිතයේ සැප විඳින්න ගන්නේ මෙන්න මේ මාර්ගයට ආවට පස්සේ පිනතුනි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට එනකන් අපි සැප හොයාගෙන යන අය පිනතුනි. සැප විඳින්නේ නැහැ අපි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට එනකන් අපි හිතන්නේ හැමදාම සැප තියෙන්නේ හෙට කියලා. අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නේ. ඒ හෙට කවද දෙන්නේ? ඒ හෙට එන්නේ අපි මැරෙන දවසට ඊට පස්සේ නේද? අපි කවදා හරි දවසක මැරෙනෝනේ. 2005 හරි 2045 හරි 2038 හරි ජනවාරි 16 වෙනිදා හරි හොඳ දවසක් එනවා නේද? අන්න එදාට පස්සේ නේද දවස් තමයි හෙට එන්නේ. ඒ නිසානේ අපි හැමදාම අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. කුඩා කාලේ පටන්ම අපි වේගවත් ගමන කාලේ මේ සතුරු හොයාගෙන පින්නුතුනේ. කවදාවත් අපි අතන සතුරු වින්දනේ අපි. අපි හැමදාම හිතන් ඉන්නේ සතුරු තියෙන්නේ මේ දැන් කරන වැඩ ටික කලින් වුණාට පස්සේ කියලා. දැන් සීල අරන් ඉනවනම් අදහවස සීල් පාවරණය කළා ගෙදර ගියාට පස්සේ තමයි ඕන සැනසීම තියෙන කියලා හිතෙනවා. ඊට පස්සේ හිතෙනේ හෙට වැඩට ගියාට පස්සේ තමයි සැනසීම තියෙන කියලා. ඔහොම ඔහොම විස්රාම යනකම හිතෙන ඔහොම තමයි. ඒ ගිහිල්ලා ඉවර වෙන්නේ ඊට පස්සේ තවත් වැඩ වැඩි වෙනවා විස්රාම ගියාට පස්සේ. පින්නතුනේ ඇත්තටම අපි මුළු ජීවිත කාලයක් ආවේ සැපේ හොයාගෙන මෙගියේ. සැප විඳින්නේ නැත්නම් සැප විඳින්න පටන් ගන්න පිණිතුනේ මෙන්න මේ සම්මාදිට්ඨියෙන් අරසිනි මාර්ගයට ආවට පස්සේ. ධර්මයේ ගුණ දෙකක් තියෙනවා සංදිට්ඨිකෝ අකාලිකෝ කියලා. සාන්දෘෂ්ටික වශයෙන් අකාලික වශයෙන් ප්‍රතිඵල ලබන්න පුළුවන් ධමයක් ඒ කියන්නේ මයින්ඩ්ෆුල්නස් එකත් එක්ක වාසය කිරීම ප්‍රසන්න මොමන්ට් එකේ ඉඳීම. අනේ ප්‍රසන්න මොමන්ට් එකට අපේ තියෙන සියලු ස්කිල්ස් සියලු ගුණාංග ටික එක ලයින් එකකට ගන්න අවස්ථාවක් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. අපේ හිතේ තියෙන පින් සිතිවිලි කුසල චේතනා කුසල චෛතසික ටික ඔක්කොම ඉහළම මට්ටමේ ටික එකම ලයින් එකකට ගන්න අවස්ථාවක් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගඥාන අවස්ථාව කියලා කියන්නේ. එතකොට අපිට තියෙන සෝමන චෛතසික කියලා තියෙන ටික. ඒ තමයි සද්ධා සති හිරි ඔත්තප්ප අලෝභ අදෝස මේ ආදී කුසල චෛතසිකට තියෙනවා. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ඒ වගේම ප්‍රඥා චෛතසිකය. මෙන්න මේ කරුණා මුදිතා හැර අනෙත් කුසල චෛතසික බොහොමයක් එකම ලයින් එකකට තියෙන අවස්ථාවක් තමයි ආරක්ෂක මාර්ගය පිළිපදිනවා කියලා කියන්නේ. ඒ කියන්නේ අපේ හිතට බාහිර කෙනෙකුට දුකක් දෙන්න බැරි අවස්ථාවක්. අන්න එවැනි අවස්ථාවක අපි ඉන්නව නම් අර පටාචාරාව විඳපු දුක එක දවසේ මරණ හයක්, බන්දුල මල්ලිකා විඳපු දුක එක දවසේ මරණ 10කට වැඩි, දරුවෝ ටික ඔක්කොමයි තමන්ගේ ස්වාමි පුරුෂේ. ඒ සියලු දුක නිදහස්ුනේ පින්නතුනේ මෙන්න මේ දර්ශනයෙන්, මෙන්න මේ ආරක්ෂිත මාර්ගය තුල හිත තියාගෙන. එක දවසේ තමන් ආදරය කරනම 6 දිනේ මරණයට පත්වීමේ දුක නැති කරගන්න මේ මාර්ගයට පුළුවන් වුණා නම් අද අපට තියෙන කොන්දේ අමාරුව, හිසේ රදය, ඇඟපතේ අමාරුව, විභාග සමත්වීම, දරුවගේ විභාග සමත්වීම මේ දුක ටික අපට පුළුවන් ද නැති කරගන්න? බැරිද නැති කරගන්න? අපිට නැති කරගන්න පුළුවන් කිනුතුනි. අච්චර මහ දුක් සමුදායක නිදහස්ුනේත් මෙන්න මේ දර්ශනේ. අද ඔබ මේකට අකමැති වුණත් ඔබට කවදා හරි දවසක දුක තේරිලා දුක නිදහස් වෙන්න කියලා හිත සිතවිල්ලක් ආවොත් පින්නතුනේ එදාට හරි මෙතෙන්ට එන්න ඕන කියන සිතුවිලි හිතේ තියාගන්න. නමුත් ඔබට අහන්න හරි පින තියෙන ඔබේ ලොකු භාග්‍යයකට ඒ නිසා පුළුවන් නම් හැකිතාක් ඉක්මනින් මේ ධම්මකට එන්න. ඔබ වැඩ කරද්දිම, දරුවන්ගේ වැඩ කරද්දිම, ඉගෙන ගනිද්දිම, රැකි රක්ෂා කරද්දිම අපි මේ ධම්මකට එන්නට ඕන. එතකොට පින්නතුනේ අදාග කරන වැඩවලට මේක ලොකු ආශිර්වාදයක් වෙනවා. මේ ධහම පිළිපැදීම තමයි තමන්ගේ කුසලයේ ඉහෙරටම දිනු කරගන ක්‍රමය. ඔබට ලෙඩ දුක්, අතීත කර්ම, දුර්වල කර්ම ශක්තියෙන් එන තියෙනවා නම් ඒ බොහෝමයක් අපට අනිත් පැතර හරවන්න පුළුවන් මේ කුසලේ නිසාම. අනතුරු වළක්වගෙන තමන්ගේ විතරක් නෙවෙයි තමන්ගේ ළඟම ඥාතින්ගේ අනතුරු ටිකක් වළක්ව ගන්න පුළුවන් මේ කුසලේ හින්දා. ඒ විතරක් නෙවෙයි තමන්ට එන මානසික දුක් ටිකිනුත් තමන්ට නිදහස් වෙන්න පුළුවන් මේ ධහමට ඇවිල්ලා. එනිසා පින්නතුනි මෙන්න මේ ආරස්ඨංගික මාර්ගයේ අංග ටික පිළිපදින අවස්ථාව. අපි බලමු අපි සීලයක් රකින්න අවස්ථාව. සාමාන්‍ය අපි පංචශීලයෙන් පටන්ගෙන මේකට ආවේ පින්නතුනි. නමුත් තමන් මේ ආරස්ඨංගික මාර්ගයට ආවා කියලා තමන්ට බලන්න පුළුවන් සලකුණක් තියෙනවා. මොකක්ද ඒ සලකුණ? අර පංචශීලයට වඩා පොඩ්ඩක් ඉහළට ගිහිල්ලා තව. මොකක්ද ඒ? ඒ තමයි ආජීවට්ටමක සීලය. පානාතිපාතා වේරමණී, අදින්නාදාන වේරමණී, කාමේසු මෙච්ඡාචාර වේරමණී, මුසාවාදා වේරමණී වලින් පස්සේනේ මොකද්ද? පිසුනා වාචා වේරමණී, පරුසා වාචා වේරමණී, සම්ප්‍රප්පලාපා වේරමණී, මිච්ඡා ආජීව වේරමණී. මේ මොකද්ද කියන්නේ? ආර්ය මාර්ගයේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීවයට දැන් ඔන්න ඇවිල්ලා. ආජීව අටමක සීලය සමාදන් වෙනවනේ කියලා කතාවක් නැහැ. සමාදන් වුණත් නොවුණත් ඔබ ඒක දැනගෙන හිටියත් නොදැන හිටියත් ඔබ එන්නේ දෙන්න. ඒ නිසා නිසිසේ සම්මාදිටිට ආවා කියලා තමන්ටම තමන් ගැන බලන්න පුළුවන් ලක්ෂණයක් තියෙනවා. මොකක්ද ඒ ලක්ෂණය? ඒ තමයි තමන්ගේ වචනේහි පුදුම විදිහේ පරිවර්තනයක් වෙනවා. මිච්ඡා වාචං පහය සම්මා වාචං භාවේදී. තමන්ගේ කායික සංවරයට කලින් එන්නේ වාචික සංවරය පින්නතුනි. විශේෂයෙන්ම මේ ප්‍රඥා බලන ප්‍රධානතම ස්ථානය තමයි තමන් භාෂාව හසුරවන ආකාරය. සාකච්ඡාය පඤ්ඤා වේදි තබ්බෝ කියලා කාරණයක් ධර්මයෙන් සඳහන් වෙනවා. යම් කිසි කෙනෙකුගේ ප්‍රඥාව බාහිරට බලන්න බෑ හැසිරීමෙන්. කායික හැසිරීම බලන්න බෑ. කායික හැසිරීම යම් කිසි විදියක අපට තේරුම් ගැනීමක් කරන්න පුළුවන්. නමුත් සම්පූර්ණ අපට නිගමනයකට එන්න බෑ. නමුත් කෙනෙක්ගේ සාකච්ඡාය පඤ්ඤා වේදිතබ්බෝ කියන්නේ ප්‍රඥා බලන්නේ කොහොමද? සාකච්ඡාවෙන් එයා කොයිතරම් දුරට එයා කිස් වචන වලින් වැළකීලා කොච්චර ඉහළ මට්ටමේ භාෂාවක වචනය හසුරවනද කියන කාරණාව ප්‍රඥා බලන අවස්ථාව. එයා කියන කාරණා බොහොමයක් ජරා මරණ දුරු කිරීම සඳහා, ආරසණ මාර්ගයේ වැඩීම සඳහා, සත්‍යස් බෝධිපාලක ධර්ම වැඩීම සඳහා කරන උත්සාහයක්. ඒකින් හට බහැර වෙන්න බෑ. ඇයි යාගේ ලෝකේ බඩපත් වෙලා තියෙන මේක? එතකොට සම්මා දිට්ඨියට ආවට පස්සේ අපේ ධර්ම මාර්ගයට ස්ථිරව බැසගත්ත වෙනවා. හරියට කන්දක් නැගලා වන දුර්ග, ගිරි දුර්ග, ජල දුර්ග ඉක්මවලා මහා කන්දක් නැගලා ඒ කන්ද උඩ ඉඳලා හරියට සමතලා භූමියක සානුවක ලස්සන සමතලා බිමක යන්න තියෙන වගේ තමයි සම්මාදිට්ඨියෙන් පස්සේ ඊළඟට තමන්ට එන මාවත. ජීවිතේ ලස්සන බලන කැමති නම් පින්නතුනි ආරෂ්ඨික මාර්ගයේ අංග වලට එන්න. ඒක බලෙන් එන්න පුළුවන් කමක් නැහැ. ඒක මේ කරුණික පාඩම් කරලා එන්න පුළුවන් කමක් නැහැ පින්නතුනි. ඒකට අර සම්මාදිට්ඨිය සම්පූර්ණ කරගන්න ඕන. ඒ කරෙක්ට් විෂන් එක, රයිට් අන්ඩර්ස්ටෑන්ඩින් එකට ආපු ගමන් තමයි මේක ඇති වෙන්නේ. ඒක හිතලා අනිත් අංග වලට පැමිණීමක් නෙවෙයි. එතෙන්ට එනකන් තමයි ටිකක් අමාරු. ඒ සඳහා කල්යාණ මිත්‍රාශ්‍රයෙන් හැකි තාක් දුරට මේ චතුරාර්ය සත්‍ය මිශ්‍රිත ධර්මයේම පිණුතුණ අහනට ඕන. ඒක තමයි වැදගත්. අන්න ඒ දැනුම සහිතව ආරෂ්ණික මාර්ගයේට සම්මා සංකප්ප කියන්නේ මෛත්‍රී සාගතව වාසය කිරීම, පංච ඉන්ද්‍රිය පිනවීමෙන් ටික ටික අඩුවීම, ඊට පස්සේ සම්මා වාචා යහපත් වචන, සම්මා කම්මන්ත යහපත් කර්මාන්ත, ඒ කියන්නේ කායික සංවරය, ප්‍රාණඝාතයේ සොරකම කාම මිත්‍යාචාරයෙන් වැළකීම, සම්මා ආජීව යහපත් ජීවිතයත්ම, මිච්ඡා ආජීවං පහය සම්මා ජීවෙන ජීවිකං කප්පේති. ඔක රැකියාව ධාරම් කර රැකියාවක් වෙනවා. ඊට පස්සේ සම්මා වායාමයේ උත්සාහය, අකුසලෙන් මිදෙන්නත් කුසල කරන්නත් තියෙන උත්සාහය, සම්මා සති මයින්ඩ්ෆුල්නස් එක සතිමත් බව, සම්මා සමාධි හිත සමාධිමත් වීම. ඒ සමාධිමත් වෙච්ච පමණට තමන්ට ඥානය පහළ වෙනවා. මේ තරම් තමන්ගේ කෙලෙස් අඩු වෙන ඉවර නඩුයි කියලා ඒකට සම්මා ඥාන සම්මා විමුක්ති කියලා කියනවා. මෙන්න මෙතෙන්ට ආවට පස්සේ තමයි පින්නතුනේ අපි ජීවිතයේ සතුට විඳින්න පටන් ගන්න. අන්න එදාට අපේ සතුට අතීතයේත් නෙවෙයි අනාගතයේත් නෙවෙයි තියෙන්නේ. අපේ සතුට තියෙන්නේ මේ වර්තමාන මොහොතේ පින්නතුනේ. අපි පොඩි කාලේ ඉඳන් හිතන් හිටියේ සතුට තියෙන අනාගතය කියලා. හුඟා දුරාව. අවුරුදු 50 60 වෙනකන් එනවා අපි. 65 විතර වෙනකන් හිතන් ඉන්නේ අනාගතයේ සතුට තියෙන කියලා. ඊට පස්සේ පේනෝ නෑ නේ අනාගතේ නෑ. ඊට පස්සේ අතීතයට හැරෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? අර පරණ ඇල්බම් ටික ගන්නවා. අනේ බලන්න පොඩි කාලේ කොච්චර ලස්සනද. අනේ ඉස්කෝලේ ගිය කාලේ, අනේ පුතාල පොඩි කාලේ කොච්චර ලස්සනද ගෙදර. එහෙම තමයි ඊට පස්සේ හිතන්නේ. පොඩි කාලේ හරි ඉක්මන් වුණ දරුවා ඉස්කෝලේ යවන්න රැකියාවක් කරන් දෙන්න, විශ්වවිද්‍යාලය යවන්න විවාහ කරලා දෙන්න. ඒටි කොක්කොම කල ඉවරන බලනකොට දරුවෝ ටික ගෙදරවත් නැහැ. ඊට පස්සේ බැරිම තැන අන්තිමට ඇල්බම් ටික අතට අරගෙන ඒ ටික බලවල හරු හරු වෙන ඉති. ඕකනේ අපි ජීවිත ගත කරනවා කියලා කියන්නේ නේ. අන්න ඒ අතීත අනාගත දෙකට දෝලන වීමේ සිරිත නැති කරලා අපට වර්තමානයේ ඊටාම ඉහෙලින් අපේ සතුට පවත්වා ගන්න ධම සාන්දෘෂ්ටික අකාලික වූ ධම කියන්නේ පින්නතුනි මෙන්න මේ ආරස්තංගික මාර්ගයට පැමිණීම. වර්තමාන මොහොතේ ජීවත් වීම. හැබැයි ඒකෙන් කියන්නේ අතීතය අමතක කරන්න අනාගතය අමතක කරන්න කියලා නෑ පින්නතුනි. බුදුදහමේ කිසිම තැනක කිසිම දෙයක් අමතක කරන්න කියලා නෑ. අමතක වෙනවා නේක ලොකු වැරදීමක්. බුදුදහමේ මූලික පදනම බේස්මන්ට් එක මයින්ඩ්ෆුල්නස් එක. සතිමත් බව දිනු කරන්න මොකද වෙන්නේ? සති සරණතා ධාරණතා චිරකතම්පි සිරබාසිතම්පි සරති අනුසරති ආදී වශයෙන් සඳහන් කරනවා. බොහෝ කාලයක් කරපු කියෝ දේව තමයි මතකයි කියලා. සතිය දිනු කරන්න පොඩි කාලේ කරපුවත් මතක් වෙන ගන්නවා. තමයි දිනු වෙනකොට මෞකසී හිටිය කාලය සිහි කරන්න පුළුවන්. එහෙම ගිහිල්ලා පොබේ නිවාස අනුසඤ්ඤාණි දිනු කරවතින් අභිඥාලාභී රහතන් වහන්සේ කෙනෙකුට මහා කල්ප 500ක් ආපසට බලන්න පුළුවන් පිණිසුනි. මහා කල්ප 500ක් ආසම්වා මිලියන ගාන ආපසට බලන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ජාතක කතාවලින් දැක්කේවා. එතකොට පිනතුණි අතීතයේ සිහි කිරීම නෙවෙයි වරද. අතීතයේ සිහි කරන්න එපා කියලත් නැහැ. ඒක විශේෂ ස්කිල් එකක්, ඒක සයිකික එනර්ජි එකක්, ඒක ඩිවයින් එනර්ජි එකක්. එතකොට ඒක දිනු කරගන්න ඕන අපි. අතීතයේ වරද මොකද්ද? අතීතයේ යමක් සිහි කරනකොට අපි අර ස්පර්ශ සමුදයන්ට ගිහිල්ලා ඒ අතීත සිද්ධිය තුළ ජීවත් වීමේ වරද කියලා කියන්නේ. අවිද්‍යාවයි දෝෂය. සතිය නෙවෙයි වරද. සතිය ගුණයක්. අවිඥාව දුරු වෙනකොට සතිය තවත් පිරිසිදු වෙනා, මතකය තවත් වැඩි වෙනවා. හැබැයි මතක් කරන හැම දෙයක්ම දන්නවා මේ නිරුද්ධ වෙච්ච අතීතය තමන්ගේම මනෝවිඥාණයෙන් මේ මොහොතේ සිහි කරන දයක් හිටියොත් දන්නවා. අතීතය කියන්නේ පින්නතුනි කල්පගාන අතීතයේ විතරක් නෙවෙයි. ඔබ මේ මොහොතේ ඇහැර දකින්න රූපය තේරුම් ගන්න අවස්ථාවත් අතීතයමයි. ඔබ මේ මොහොතේ කනට ඇහෙන ශබ්දය තේරුම් ගන්න අවස්ථාවත් ශබ්දේ නිරෝධ වෙච්ච තැනක ඒකත් අතීතය. ඔබට මේ වෙලාවේ ශබ්දයක් ඇහෙනවනේ. ඒ ඇහෙන ශබ්දය ඔබ තීරණ ගැනීමත් අතීත ශබ්දයක්. ඔබ මීට කල්ප 100කට කලින් දෙයක් ආපු දෙයක් සිහිපත් කිරීමත් ඒකත් අතීතයමයි. එතකොට චක්කු විඥාණයෙන්වත්, සෝත විඥාණයෙන්වත්, ගාහන විඥාණයෙන්වත්, ජීවහ විඥාණයෙන්වත්, කාය විඥාණයෙන්වත් යමක් දැනගන්න බෑ කියලා කියනවා. යම දැක ගන්න පුළුවන් දැනගන්නේ මනෝවිඤ්ඤාණය. මනෝවිඤ්ඤාණයෙන් දැනගන්න හැම අවස්ථාවකදීම අතීතයේ රූපය අතීතයට ගිහිල්ලා නිරුද්ධ රූපයක් අපි තේරුම් ගන්නවා. අපි ඩ්‍රයිව් කරනකොට අපි නිතරම ඉස්සරහා බලාගෙන තමයි ඩ්‍රයිව් කරන්නේ. අපි ඩ්‍රයිව් කරනකොට කවදාවත් රෝද දිහා බලාගෙන ඩ්‍රයිව් කරන්නේ නැහැ අපි. අපි නිතරම ඉන්නේ අතීත අත්දැකීම තුල ඉඳගෙන අපි ඉස්සරහා බලන්නේ. අපි ගමනක් යනකොට පඩිපැලක් නැගිනකොට අපි ඉස්සරහා බලාගෙන තමයි යන්නේ පිටුපස්සේ ඉන්නේ. හැබැයි පිටුපස්සේ පාදය තියන්න ඕන ක්‍රමය අපේ යටිහිතේ තියෙනවා ඉස්සරහා බලාගෙන හිටියට. අපි රෑට ටෝච් එකක් ගහගෙන යනකොට ඉස්සරහට ටෝච් එක ගහන්නේ අපි පිටුපස්සේ ඉන්නේ. අපි කෑමක් කනකොට පිඟානේ දිහා බලාගෙන කෑම කන්නේ. රස දැනෙනකොට පිඟානේ කෑම තමයි මතක් වෙන්නේ. හැබැයි රස විඳින්නේ කටේ තියෙන කෑම ටික. අපි වාඩි වෙලා ඉන්නේ අපි මීට කලින් දැකපු තැන. අපි වාඩි වෙලා ඉන්න තැන දැන් බලන්න බෑ අපට. අපි වාඩි වෙලා ඉන්න තැන බලන්න ඕන නම් මොකද කරන්න ඕන? එතන නැගිටින්නට ඕන. නැගිටිට පස්සේ අපි දකින්නේ වාඩි වෙලා ඉන්න තැනද, වාඩි වෙලා හිටපු තැනද? වාඩි වෙලා හිටපු තැන. ඒතොට පිනොතෙන් රූපය අපි විඳිනවා කියන්නේ හැමදාම අපි රූපය විඳින්න නිරුද්ධ වෙච්ච මොහොතක අතීත රූපයක් තමයි මේ අවිද්‍යාවෙන් විඳලා අපි මේ දුක් සැප විඳින්නේ. හැමදාම අපි පිඟානේ තියෙන කෑම දිහා බලාගෙන කටේ තියෙන කෑම ටික රස විඳලා අනේ බලන්න මේ කෑම හරීම රසයි කියලා පිඟානේ තමයි පේන්නේ අපි හැමදාම. හැබැයි කටේ රස විඳි අර කෙලත් එක මිශ්‍ර වෙච්ච කෑම ටික. අපි හිතනවත් තියෙද ඒක? හැමදාම හිතන් ඉන්නේ පිඟානේ තියෙන කෑම ටික හරි රහයි කියලානේ. පිඟානේ තියෙන කෑම ටික රහනනම් ඒ ටික බ්ලෙන්ඩ් කරලා බටේකින් මේ පැත්තට දාලා බලන්න කොරහද කියලා. අඩු ගන්න මේ හැරින්මත් දාලා බලන්නකො බටේකින් පාලයට රහද කියලා. පිඟානේ තියෙන කෑම රහ නැහැ පින්නතනි. කෑම ටික රස දැනෙන දිවේදී ඒක වර්තමාන මොහොතේ ලැබෙන අත්දැකීමක් ඒක. ඒක කලින් තිබෙච්ච රහක් ආව නෙවෙයි. මේ රහ පාලයට යනවත් නෙවෙයි. මේක යටට යනවත් එකම රහ තමයි සංගේකි. එතකොට අපේ ජීවිතයේ මෙන්න මේ යථාර්ථය තුළට අපි රැගෙනවිල්ලා අපි අද දින විඳින සැප පිණුතුනේ සම්පූර්ණම අවිද්‍යාව පාදක වෙන සැපයක් මේ තියෙනවා. අන්නේ අවිද්‍යාවෙන් අපි මුදවල සැබෑ සතුටටපත් වීමේ ක්‍රමය තමයි බුදුදහමෙන් කියන්නේ. අන්නේ සැපද විඳින්නේ වර්තමාන මොහොතේ අපේ චිත්තචෛතසික ටික උපරිම කුසල චෛතසික වලට පත් කරගෙන අර නිරුද්වේච රූපේට තියෙන අවිද්‍යාව දුරු කරගත්තු පමණට තමයි එදාට අපි සෝබන චෛතසිකත් එක්ක ඉන්නේ. බියුටිෆුල් මෙන්ටල් ෆෝමේෂන්ස් එකකින්. සද්ධා සති හිරි ඔත්තප්ප තතර මඤ්ඤතතා අලෝභ අදෝස කායපස්සදි චිත්තපස්සදි මේ ආදී සම්මා වාචා කම්මන්ත ආජීව පඤ්ඤාදි මෙන්න මේ ලස්සන සිතුවිලිත් එක්ක තමයි එදාට අපි ඉන්නේ. එදාට අපි පිරිසක් මැද හිටියත් අපි මනසින් නිදහස්ව නිවහල්ව පිරිසිදු වාසය කරන මේක තමයි ලෝභය ద్వේෂය මෝහය දුරු කරන මාවත. මේක තමයි අර පියුමක් වගේ මඩේ ඇති වෙලා මඩෙන් ඉක්මලා තියෙන නෙළුම් මලක් වගේ හරියට සමාජයේ නැමැති කෙලෙස් සහිත පරිසරය අපි ඉඳලා ඒ සමාජයේ සත්‍යංගයේ තියෙන රාගාදී කෙලෙස් ස්පර්ශ නොකර විරාගීව වීත දෝෂ වීත මෝහ විදියට පද්මෝමකාර ජීවිතයක් ගත කරන්නයි බුදුරජාණන් වහන්සේ අපට මාර්ගය දේශනා කළේ. ඉතින් අපි නුදුන අද මේ අපි සාකච්ඡා කරපු ditthi සූත්‍රය කියන්නේ සම්මා දිට්ඨියට යම් කිසි කෙනෙක්පත් වෙනවා නම් ඒ සම්මා දිට්ඨිය තමන්ට නූපන්නා වූ ආරස්සංග මාර්ගය ලැබෙන්නත් ලැබුණා වූ ආරස්සංග මාර්ගය තවදුරට දියුණු කරගන්නත් මෙන්න මේ ditthi සම්පන්න බව සම්මා දිට්ඨිය ශ්‍රුතවන්ත භාවය අපට හේතු වෙනවා කියන එකයි මේ කියන්නේ. එතන පිනුතු මේ යථාර්ථය හැකිතාන්තරට හිතේ තියාගෙන වාසය කරන්න. වර්තමානය තුළ හිත තියාගෙන අපිට කරන්න තියෙන්නේ හැකිතාන්තරට කායික වාචික සංවරය ඇති කරගෙන එකාතකින් සමත අරමුණක මෛත්‍රී භානා බුදුගුණ භානා ආදී සමත කමඩහන ටිකෙන් ටික පුරුදු කරන්න. ඊතර විශේෂයෙන්ම ආනාපාන සතිය පුහුණු කරන්න. සෝ සතෝ වාස සතිය සතෝ පස්ස සතිය ආදී වශයෙන් කියන සතිමත් හුස්ම ගැනීම හා පිට කිරීම ගැන සිහින් ඉඳිමින් ඇහැට රූපයක් පේනකොට ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි චක්කු විඤ්ඤාණ අනිත්‍යයි චක්කු සම්පස්සේ රූප සංඥාව රූප සංජේතන කියලා මෙන්න මේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය නිරුද්ධ වුණා කියලා අනිත්‍යතාවය බලන්න. ඒක බලන්න බලන්න රූපය අන්තයෙන් නිදහස් වෙනවා. අනිත් පැත්තේ නාමය අන්තයෙන් උත් නිදහස් වෙනවා. මනස පැතුනොත් නිදහස් වෙනවා. ඒ දෙකෙම නිදහස් වෙලා අපි ටිකෙන් ටික ප්‍රඥාවෙන් වාසය කරන කාලය ටිකෙන් ටික වැඩි වෙනවා. ඒත් එක්ක ආර්ය අෂ්ටාංගික මාර්ගය අපේ ජීවිතයේ සදාතනික රැකවරණය පිළිසරණ බවටපත් වෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග ටික හරියට පේනොත් මේ අංග වලට අලුතෙන් කියන්නේ the 8 steps of happiness කියලා. සතුට ලබන මාවතේ පියවරට කියලා කියනවා. මේ කරුණ වට පේනතුනේ අපිට හරියට අපි තබන පියවරක් පාසා හරියට නෙළුම් මල් පහළ වෙනා වගේ අපේ මේ ධර්මකාමී ජීවිතය පිළිගන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන නෙළුම් මල් ටික අපි යන හැම තැනකම පොළවෙන් නැගිලා අපිව පිළිගන්නවා. අපි කොහේ ගියත් කොතන හිටියත් නිදිගෙන හිටියත් අපි ඉන්නේ නෙළුම් මලක් උඩ කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඒ මේ ආරස්සංග මාර්ගින වේලාවේදී අපේ හිතට රාගයක් ද්වේෂයක් මෝහයක් පහළ වෙන්නේ නැහැ. මේ ආරස්සංග මාර්ගින වේලාවේ අපි උපරිම ලෙස සම්මා සතියෙන් ඉන්නේ. සම්මා සතියෙන් ඉනවා කියන්නේ අපි බාහිර කෙනෙක් මත යැපෙන්නේ නැහැ, ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ අපි. බාහිර කෙනෙකුට අපේ සතුට පැහැර ගන්න බෑ. සුසුකංවත ජීවාම විහෙරිනේසු අවේරිනෝ විහෙරිනේසු මනුස්සේසු විහරාමා වේරිනෝ සුවසේ ජීවත් වෙමු වෛර නොකර කොහොමද වෛර කරන මිනිසුන් අතරින් තමන් වෛර නොකරන කෙනෙක් විදිහට ජීවත් වෙනවා සුසුකංවත ජීවාම යේසන්නෝ නැති කිංචනං පීතිමක්ඛා බයිසාම දේවා ආවස්සරායත සුවසේ ජීවත් වෙමු කිසිදු දෙයකට ආසාවක් නොකර හරියට ආවස්සර දෙවියන් වගේ වාසය කරමු සුසුකං මත ජීවාම ආතුරේසු අනාතුරා ආතුරේසු මනුස්සේසු විහරාමනාතුරා ලෝකේ බොහෝ දෙනෙක් මානසික රෝග වලින් ඉන්නේ කෙලස් කියන්නේ මානසික රෝග ලෝභය ද්වේෂය මාන්නය රාගය ඊර්ෂ්‍යාව මේවා පින්නතුනි බුදුදහමේ හැටියට මානසික රෝග mental illnesses එමෙ මෙහෙදි කියන්නේ අප කට්ටියට බය වෙයි ධර්මයෙන් දන්නේ නැති අය කිව්වොත් මේව මානසික රෝග කියලා ඒගොල්ලන් හරියට බය වෙනවා කියන්න කියන්න එපා නමුත් බුදුදහමේ කියලා තියෙන මේව මානසික ආතති කියලා රෝග කියලා අන්න ඒ රෝගවලින් නිදහස් වෙලා මානසිකව නිරෝගීව කෙනෙක් විදියට ජීවත් වෙන මාර්ගය මේ දේශනා කරේ ඉනිසා ලෝකේ බොහෝ දෙනෙක් කෙලස් කියලා කියන්නේ අඩුපාඩු කියන්නේ බුදුදහමේ හැටියට ගත්තොතින් පින්නතුනේව මානසික රෝග එනිසා මේ මානසික රෝගින් අතර අප කොහොම වෙන්න ඕනද? මානසිකව නිරෝගී කෙනෙක් වෙන්නට ඕන. අන්න එදාට අපට මේ මානසික නිරෝගී භාවයේ ලොකුම ලාභය වෙනවා. ආරෝග්‍ය පරමාලාභ. සන්තුට්ටි පරමන්දනං සතුට මේ වර්තමාන මොහොතේ තියෙන යථාලාභ සතුට්ටිය අපට ලොකුම ධනෙ වෙනවා. විශ්වාස පරමඥාති. විශ්වාසවන්ත භාවයේ උතුම් ඥාතිය වෙනවා. කාටද විශ්වාස පරමාඥාදී කියන්නේ? තමන්ගේම හිතට. හිත මිතුරු. හිතේ මිතුරෙක් කෙනෙක් කියන්නේ. තමන්ගේ හිතට සතිමත් බව එකතු කරවතින් අන්න එදාට තමන්ගේ හොඳම මිත්‍රයා කොහෙද ඉන්නේ? තමන්ගේ හිත තමන්ගේ ළඟ ඉන්නේ. එදාට අපි හොඳ මිතුරන් හොයාගෙන බාහිරට යන්නේ. අද පින්නතුනි අපි යාළුවෝ හොඳයි කියලා හිතන් ඉනව නේද? ටික කරා ගියාම තේරෙනවා අපි හිතපු තරම් හොඳයි නෙවෙයි කියලා නේ. එනිසා සැබෑ මිතුරා ඉන්නේ තමන්ගේ ළඟ. අන්නේ මිතුරාට තියෙන කරදර ටික අයින් කරවතින් ඒ මිතුරාට හතුර වෙලා ඉන්න කටිය ටිකක් ඉන්නවා. ඒ තමයි කෙලෙස්. ඒ කෙලෙස් ටික අයින් කරවතින් අපේ සැබෑ මිතුරා අපටම අපේ ජීවිතය තුළින් ඉස්මතු කරගන්න පුළුවන්. අන්නේ දාට තමයි නිබ්බාන පරම සුඛං කියපු විදියට මේ නිවීමේ සුවය අපට විඳින්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් පින්තුනි මේ දහම් අගයන්ට අපි උත්සාහ ගනිමු අපට බැරි නෑ. වාක් පින් කළා මේ ලෝකෙට ආපු පිරිසක් ඔබ. ඉතින් ඒ භාග්‍යවන්ත බව නිසාම තමයි මේ ධර්මය ඔබට ඇහෙන්නේ. ඉතින් අහනකොට මේ තථාගත ධර්මය ගැන ගෞරවය ඇති කරගන්න. මේ බණ කියන හාමුදුරු කෙරෙහි නෙවෙයි ඔබට ගෞරවය ඇති වෙන්නට ඕන. මේ ධර්ම අනාවරණය කරපු බුදුරජාණන් වහන්සේ ගැන. මේ ධර්ම වසර 2500ක් රැගෙන ආපු ඒ සරුවත් මුගලන් මහා කාශ්‍යප ආදී ඒ ස්වාමීන් වහන්සේලා ගැනයි අපට ශ්‍රද්ධාව ඇති වෙන්නට ඕන. අන්නේ කෙරවන කෙරෙහි අතිශය ගෞරවයෙන් මේ ධර්මය නැවත නැවත ශ්‍රවණය කරලා ඒ ධහම අපේ ජීවිතේ වඩපත් කරගන්න. ඒ ධහමයි ජීවිතයයි දෙකක් නෙවෙයි එකක් වෙන දවස තමයි ආර්ය ශ්‍රණිගේ මාර්ගයට අනුව ජීවත් වීම කියලා කියන්නේ. ඉන්සස් සමට අපිට හිතෙන්නේ පොය දාට තමයි බණහන්නේ ධර්මයේ පිළිපදින අනිත් දවසේ කැමති විදියට ඉන්න පුළුවන් කියලානේ. පින්නතුනේ කැමති විදියට ඉන්නවා කියලා කියන්නේ මාර්ය කැමති විදියට ඉන්නවා කියන එක. ධර්මයට අනුව ඉන්නවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සේවණ ඉන්නවා කියන එක. ඉතින් ඔබ කැමති මාර්යාත් එක්ක ඉන්නද බුදුහමරත් එක්ක ඉන්නද? අපි කවුරුත් කැමති බුදුරජාණන් වහන්සේත් එක්ක ඉන්න නේද? එහෙනම් අපි ආරක්ෂිත මාර්ගෙ ඉන්නට ඕන. එදාට කාටවත් බාහිර කෙනෙකුට අපට දුකක් දෙන්න බෑ, අපේ හිත නරක කරන්න බෑ. ඒ නිසා අපේ දක්ෂතාවය කියන අපේ හිතට රාගයක්, ද්වේෂයක් ඇති කරලන්ට බාහිර කෙනෙකුට බැරි වෙන්නට ඕන. මේක තමයි අපේ දක්ෂතාවය. යම් කිසි කෙනෙක් ඔබ කේන්දිකස්සන පුළුවන් නම් එයා තමයි ඔබේ ගුරුවරයා, ඔබගේ මාස්ටර්, ඔබගේ ස්වාමී ඔහු. ඔබ කැමති තව කෙනෙකුට එහෙම වෙලා ඉන්න යටත් වෙලා ඉන්න. The one who can make you angry very easily will become your master. ඔබට ඔබ යම් කිසි කෙනෙකුට කේන්දිකස්සන බැරි නම් එදාට ඔබේ මාස්ටර් ඔබමයි. බාහිර කෙනෙකුට පුළුවන් කමක් නැත්නම් ඔබට රාගයක්, ඔබට දැඩි ගිජුකමක්, ලෝභයක් ඇති කරලන්නට ඔබ තමයි එදාට ඔබේ ලෝකේ වීරයා. බාහිර කෙනෙකුට පුළුවන් නම් යමිස දෙයක් දීලා හරි රූපයෙන් හරි ඔබ වසඟ කරගන්න, එදාට ඔබේ ජීවිතය ඔබට පාලනය කරගන්න බැරි වෙනවා. ඔබ වෙනත් කෙනෙකුගේ පාලනයට තියෙන ඔබ ඉරගෙදරින කෙනෙක් වගේ. එනිසා ලෝභ ද්වේෂ මෝහ වලින් නිදහස් වීම තමයි සැබෑ ලෙසම සිරගෙන් නිදහස් වීම කියලා කියන්නේ. එනිසා අපි දැන් පරිහරණය කරන දේවල් අතර ඉන්න ගමම්ම අපේ ස්වාමි බහරයාවන්ට අපි ගෞරවයෙන් ආදරයෙන් සැලකන ගමම්ම එයට තුබස්සන කරන ගමම්ම අපි මේ නිවන් මාගේ දිනෙන් දින ගමන් කරන්න ඕන පින්නතුනි. ඉතින් ඒක තමයි අපේ දක්ෂතාවය කියලා කියන්නේ. ඉතින් එහෙම කරන්න ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද අපි මේ සාකච්ඡා කරපු කරුණු වලින් ප්‍රශ්න මහන තියෙනවා නම් අහන්න පුළුවන්. ගැටලු තැන් තියෙනවා නම් ඉතින් මේ රැස් කරගත් සියලු කුසල අපනමින් මිය ගිය සියලු ඥාති මේ පින දෙක සුවපත් වෙත්වා. විශේෂයෙන්ම යෝජී ඒබ්‍රහම් පියාණන්, ඒ වගේම ජිනදාස හෙටිගොඩ පියතුමා, ඒ වගේම කරුණා හෙටිගොඩ මෑණියන්, අති ගෞරවනීය වල්පන රාහුල ස්වාමීන් වහන්සේ ඇතුළු ඔබ නමින් මියගිය යම් තාක් ඥාති මිත්‍රාදීන් වෙත්නම් ඒ සියලු ඥාති උද මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් මියගිය ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. මගේ අද පින්කම විශේෂයෙන් බලාපොරොත්තු වන්නේ සිය ජීවන මගේ 95 වෙනි උපන්දිනයේ සමරන දෑබර මෑණියන් සෝමා තල්දුව මෑණියන්ට, රම්‍යා නෝනගේ දෑබර මෑණියන්ට ආශිර්වාද කරන් දිගාසිර ප්‍රාර්ථනා කරමින් තමයි මේ පින්කම සිදු කරන්නේ. ඉතින් ආදරණීය පින්වත් මෑණියන්ට තව බොහෝ කාලයක් නිදුක් නිරෝගීව මේ සම්බුද්ධ ශාසනයේ දාන සීල භාවනා පින්කම් සීල සමාධි ප්‍රඥා කියන කුසල දහම් වඩන්ඩ ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ පින්තුන් නමිනුත් දෙමාපියන් ජීවත් වෙනවා නම් ඒ සියලු දෙමාපියන්ට මේ පින පුණ්‍යානුමෝදනා පිණිසත්, දිගාසිරි සම්පත් පිණිසත් හේතු වාසනා වේවා කියලා තමගේ දෙමාපියන්ට ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. හොඳයි, මේ රැස් කරගත් සියලු කුසලල බලයෙන් පින්වත් ඔබ හැම දෙනාටම මෙලොවසින් නිදුක් නිරෝගී සම්පන්නිය කිර ජීවන සැලසේවා. ජීවත්වන කාලේ වඩා වඩා ආත්ම සතුටින් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කම ආශිර්වාදයක් වේවා. සසර ජීවිතත් සුවපත්ව ප්‍රාර්ථනා අනුකූලව උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛං, භයං පන්තා ච නින්භයං, සෝකම් පන්තාච නිස්සෝකං, හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා, බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා. සොවින්තේ වෙන සත් සොම්නස් වෙත්වා, නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.